පුණ්‍යානුමෝදනාව. උදෑසන ගිලන්පස පූජා කොට තිබෙන්නේ ජයාදරී රණතුංග විසින්. දහවල් දානයේ පූජා කොට තිබෙන්නේ නිරෝෂා සජීවනි විසින්. සවස ගිලන්පස පූජා කරන්නේ මහේස්වරී පීරිස් විසින්. දහම් පත්‍රිකාව සඳහා දායකත්වය ලබාගෙන තිබෙන්නේ දර්ශන නාමල් වීරතුංග කසුන් දර්ශන වැයකටපල කියන පිරිස විසින්. පින් අනුමෝදන් කිරීමට අපේක්ෂා කරනවා තමන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට ඒ පින් අනුමෝදන් වීම පිණිසත්, දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, බ්‍රහ්මරාජයන්ට පින් අනුමෝදන් කරන්නටත්, ස්වාමින් වහන්සේලාටත් සහය දුන් සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට අපේක්ෂා කරනවා. ඒ වගේම තම තමන්ගේ නිවෙස්වල වාසය කරන සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. දුවා දරුවන් සහෝදර සහෝදරාදී සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සම්පත් උදා වෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා කියලා සාදු කියන්න. ඒ වගේම වෙනම පුණ්‍ය අනුමෝදනාව සටහන් කරලා තියෙනවා. පානදුර මහේස්වරී පීරිස් මහත්මිය විසින් දහවල දානේ පූජා කරලා තියෙන්නේ. මියගිය දෙමව්පියන් දෙදෙනා ඇතුළු මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, සුජීවත්ව සිටින තමන් ඇතුළු සහෝදර සහෝදරාදී පිරිසට සහ පවුල්වල සියලු දෙනාටත්, දානෙට උපකාර කළ සියලු දෙනාටත්, දැකබලා සහයෝගය දුන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සම්පත් සහ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධය සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා. ඉතින් ඒ ආකාරයෙන්ම ඒ පතන්නා වූ ආකාරයෙන් ඒ සියලු පිම්පෙත්තේ සියලු පාර්ශ්වයන්ට අත්පත් වෙත්වා. ඒ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා කියලා සාදු කියන්න. සාදු සාදු බුදු රුවන වදින්ටයි, සාදු සාදු සද හම් නම දින්ටයි, සාදු සාදු සංග රුවන වදින්ටයි, සාදු සාදු තෙරුවන් නම දින්ටයි, ගෞතම මුනි දුගේ සරණ ලැබෙන්ටයි, සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි, ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි, ගෞතම සසුනේ පිහිට ලබන්ටයි, වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි, වන්දේමි වන්දේමි සිරි සදහම් වන්දේමි, වන්දේමි වන්දේමි සංග රුවනද වන්දේමි, වන්දේමි වන්දේමි මම තෙරුවන් වන්දේමි, වන්දේමි වන්දේමි මම තෙරුවන් වන්දේමි, වන්දේමි වන්දේමි මම තෙරුවන් වන්දේමි, සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි උදෑසන අපි කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන ගුණධර්ම අපේ ජීවිතයට ඇති කරගන්න ආකාරය ගැන ශ්‍රවණය කළා. දැන් අපි සූදානම් වෙන්නේ අපේ ජීවිතේ අපිට විසඳ ගන්න බැරි වුණු තවත් ගැටලුවක් විසඳ ගන්නට අවබෝධ නොකළ ධර්මයක් අවබෝධ කරන්නට පහසු වෙන ආකාරයේ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවක්. මේ දේශනාව අඩංගු වෙන්නේ සංයුක්ත නිකායේ හතරවෙනි කොටසට. මේ දේශනාව අයිති වෙන්නේ සංයුක්ත නිකාය හතරවෙනි කොටස. මේ දේශනාවේ නම තමයි සල්ල සූත්‍රය. කුමක්ද මේ දේශනාව? සල්ල සූත්‍රය කුද්දක නිකායේ සුත්ත නිපාති අපි දකින සල්ල සූත්‍රය නෙමෙයි. මෙතන බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ. සංයුක්ත නිකායේ හතරවෙනි කොටසට අයිති දේශනාවක්. මේ දේශනාව බොහොම වැදගත්. මේ දේශනාවේ අපි අවබෝධය අතින් ගත්තොත් දැන් ඉන්න තැන ගැන අපිට යම් වැටහීමක් ලබා ගන්න පුළුවන් දේශනාවක්. එතකොට මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසීමත් සමග බිහිවන කොටස් දෙකක් පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැසුන් නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ලෝකේ නැත්තම් මේ කොටස් දෙකෙන් එකයි මේ ලෝකේ පවතින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දේශනා කළා. දැන් මෙතන මේ කොටස් දෙක තමයි අශෘතවත් පෘථග්ජනයා සහ ශෘතවත් ආර්ය ශ්‍රාවකයා. කවුද මේ කොටස් දෙක? අශෘතවත් පෘථග්ජනයා සහ ශෘතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ දෙන්න ගැන තමයි මේ දේශනාවේ තියෙන්නේ. අශෘතවා භික්කවේ පුතුජ්ජනෝ සුකම්පි වේදනං වේදියති, දුක්ඛම්පි වේදනං වේදියති, අදුක්ඛම සුකම්පි වේදනං වේදියති. අශෘතවත් පෘථග්ජනයා එයත් සැප විඳිනවා. අශෘතවත් පෘථග්ජනයත් සැප විඳිනවා. ඊළඟට අශෘතවත් පෘථග්ජනයා දුක් විඳීමත් විඳිනවා. ඊළඟට අශෘතවත් පෘථග්ජනයා සැප දුක් රහිත විඳීමත් විඳිනවා. අශෘතවත් පෘථග්ජනයා ගැන මොකක්ද මේ කියන්නේ? සැප විඳීමත් විඳිනවා, දුක් විඳීමත් විඳිනවා, සැප දුක් රහිත විඳීමත් විඳිනවා. කවුද? අශෘතවත් පෘථග්ජනයා. සුතවා භික්කවේ අරිය ශ්‍රාවකෝ සුකම්පි වේදනං වේදියති, දුක්ඛම්පි වේදනං වේදියති, අදුක්ඛම සුකම්පි වේදනං වේදියති. ඒ වගේම මහණෙනි, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාද සැප විඳිනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාද දුක් වේදනාවක් විඳිනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාද සැප දුක් රහිත විඳීම විඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, තත්‍ර භික්කවේ කෝ විශේෂෝ කෝ අදිප්පායෝ කිං නානාකරණං සුතවතෝ අරිය ශාවකෝ අසුතවතා පුතුජ්ජනෝති. මහණෙනි, මේ ආකාරයෙන් නම් මේක තියෙන්නේ. තත්‍ර භික්කවේ කෝ විශේෂෝ කෝ අදිප්පායෝ, මේ කොටස් දෙකේ වෙනස මොකක්ද? දැන් මේ දෙන්න මේ විදිහට සැප දුක් රහිත වෙමින් විඳිනවා නම් අශෘතවත් පෘථග්ජනයාගේ සහ ශෘතවත් ආර්ය ශ්‍රාවකයාගේ වෙනස මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා, භගවන් මූලකා නො බන්තේ ධම්මා, භගවන් නෙත්තික, භගවන් පටිසරණ. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ ධර්මයේ පවතින තථාගතයන් වහන්සේ මුල් කරගෙනයි. මේ ධර්මයේ පවතින්නේ තථාගතයන් වහන්සේ ප්‍රභවය කරගෙන, තථාගතයන් වහන්සේ පිළිසරණ කරගෙනයි. සාදුවත බන්තේ භගවන්තං ඒව පටිභාතු ඒතස්ස බාසිතස්ස අත්තෝ. මේ තථාගතයන් වහන්සේ හට මෙහි අර්ථය වැටහේවා. භගවතෝ සුත්වා බික්කු දාරිසන්තීති. තථාගතයන් වහන්සේගෙන් අහලා ස්වාමීන් වහන්සේලාවන අපි මේක දරා ගන්නම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා, තේනහි බික්කවේ සුනාත. එහෙනම් මහණෙනි අහන්න, සාදුකම් මනසිකරොත, මනාකොට මෙනෙහි කර කර මෙනෙහි කර කර අහගෙන ඉන්න. හොඳට හිතින් කල්පනා කර කර නුවණින් විමසමින් අහගෙන ඉන්න. දැන් කල්පනා කර කර තමයි අපිත් අහන්නේ. නමුත් කල්පනා කරන්න ඕනේ මොකක්ද? මේ කියන ධර්ම කාරණේ කල්පනා කරන්න ඕනේ. දැන් දානි සැලසුම් කරන්න එපා. දැන් දානි වැත්තකින් තියලා මේ කියන ධර්ම කාරණේ ගැන නුවණින් විමසන්න ඕනේ. බාසිස්සාමීති දේශනා කරන්නම්. ඒවම් බන්තේති කෝතේ බික්කු භගවතෝ පච්චස්සූසුම් භගවයේ තදෝච. එහෙමයි ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ මේ අයුරින් දේශනා කරන්නට පටන් ගත්තා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ අහුවට පස්සේ තමන් දන්න ධර්ම කාරණාවලින් කෑලියා මොනලා ඒක කියලා දෙන්න, මෙහෙමයි ස්වාමීනි ඕක වෙන්නේ කියලා කියන්න උත්සාහවන්තුනේ නැහැ ඒ ශ්‍රාවකයෝ. ඒ කියන්නේ ඒ ශ්‍රාවකීන් ශාස්ත්‍රුන් වහන්සේ හඳුනගෙන හිටියා. තමන් දන්නේ නැහැ, දන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු කියන අදහසේ හිටපු නිසා තමයි තථාගතයන් වහන්සේ වෙත ඒ ධර්මයේ පැහැදිලි කරන අවස්ථාව ලැබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා, දැන් අපි ගොඩක් අශෘත පෘථග්ජනයයි සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ වෙනස ගැන ඇහුවොත් අපිට මතක් වෙන්නේ අශෘත පෘථග්ජනේ ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ. සුතවත් ආර්ය ශ්‍රාවකයා හඳුන්වනවා. එච්චරයි. ඊළඟට අශෘත පෘථග්ජනේ ආර්ය ධර්මයේ දක්ෂ නැහැ. සුතවත් ආර්ය ශ්‍රාවකයා දක්ෂයි. එතන මේ කියන්නේ මොකක්ද කියන එක මේ දේශනාවේ විස්තර කරලා තියෙනවා. අසුතවා බික්කවේ පුතුජ්ජනු දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උත්තාලින් කන්දති සම්මුහං ආපජ්ජති. ඔන්න අසුත පෘථග්ජනයාගේ ලක්ෂණ ටික. අසුතවා පෘථග්ජනය කොහොමද වෙන්නේ? දුක්ඛාය වේදනාය පුට්ටෝ. දුක් වේදනාවක් විදින්නට ලැබුණට පස්සේ ඒ දුක් වේදනාව සමග සමානෝ සෝචති. ඒ දුක් වේදනාවත් එක්ක මෙයත් ශෝක වෙනවා. දුක් වේදනාව එනකොට වේදනාවත් එක්ක මෙයා ශෝක වෙනවා. කිලමති කලන්තයක් වගේ එනවා වේදනාව එනකොට මෙයාට. ඒ දුක් වේදනාවත් එක්ක කලන්තයක් වගේ එනවා. ඊළඟට පරිදේවති වැළපෙන්න පටන් ගන්නවා. වේදනාව එනකොටම වැළපෙනවා. දැන් සමහර අය ඉන්නවා ගන්න බෑ අඬන්න පටන් ගන්නවා. රවන්න බෑ අඬනවා. එතකොට වේදනාව එනකොට මොකද වෙන්නේ? වැළපෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට කියනවා උරත්තාලින් කන්දති. ඒ කියන්නේ මේ දැන් අඬා වැළපෙනකොට දැකලා තියෙනවද? අර ගෝරිල්ල පපුවට ගහ ගන්නවා වගේ පපුවට ගහ ගන්නවා අද්දික. දැන් ගෝරිල්ලන්ට කැලේ ඉන්න ගෝරිල්ලන්ට හිතුණොත් එකපාරටම නිකන් අමුතු විනෝදයක් ආව ගමන් කෑ ගහනවා පපුවට ගහගෙන. ඒ වගේ හඬා වැළපෙන මිනිස්සු හඬන්නේ කොහොමද? අද්දිකෙන් පපුවට ගහ ගන්නවා, හයියෙන් සද්දෙ ඇහෙන්න ගහ ගන්නවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේත් දැකලා තියෙනවා ශෝක කරන කෙනාගේ ලක්ෂණයක් විදිහට. ඊළඟට කියනවා සම්මෝහං ආපජ්ජති, මුලාවටපත් වෙනවා කියනවා. මුලාවටපත් වෙනවා, තනිකර හැසිරෙන්නේ මුලා වූ උන්මත්තක කෙනෙක් වගේ අඬනකොට. දැන් බලන්න, දැන් කෙනෙක් තමාගේ ජීවිතයට සම්බන්ධ කෙනෙක් එකපාරට මැරුණා කියලා ආරංචි වුණ ගමන් අම්මා වේවා තාත්තා සහෝදරයෝ මරණයටපත් වුණා කියලා ආරංචි වුණ ගමන් දැන් මොකක්ද ඇති වෙන්නේ? දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ දුක් වේදනාවත් එක්කම ශෝක කරන්න පටන් ගන්නවා. දැන් හිටගෙන ඉන්න බෑ, මිනිස්සු ඉන්න පැත්තට වැටෙනවා. දැන් ඇඟ පණ නැති වෙලා. ඊට පස්සේ වැළපෙන්නට පටන් ගන්නවා. දැන් බිම වැටිලා පපුවේ අත ගහ ගන්නවා. කොහෙද ගියේ, ආපහු එන්න කියලා කෑ ගහනවා. ඊළඟට මුලාවටපත් වෙනවා. දැන් ඇඳුම් කොහොමද තියෙන්නේ, කොහෙද ඉන්නේ, මිනිස්සු බලාගෙන ඉන්නව නේද, මේ මොනවද කියන්නේ, මොකුත් මතක නැහැ. දැන් පිස්සන්ගේ ස්වභාවයකනේ, කෑ ගහන්නේ කොතනද, මිනිස්සු ඉන්න තැනද නැති තැනද කියලා දන්නේ නැහැ, තේරුමක් නැහැ. ඒ වගේ මේ දුක් වේදනාවෙන් මුලාවටපත් වුණ කෙනා හඬා වැළපි වැළපි කෑ ගහද්දි එයා ඉන්නේ කොහෙද, මොකක්ද වෙන්නේ කියලා එයා දන්නේ නැහැ. සමහර වෙලාවට මේ අන්තිම දවස් ටික උපස්ථාන කරපු තමුන්ගේ සහෝදරයාට බයින උඹ තමයි මරාගත්තේ, කන්න දුන්නේ නැහැ, වතුර බොන්න දුන්නේ නැහැ කිය කෑ ගහන මිනිසුන්ට ඇහෙන්න. අර හිතේ තියෙන අමනාප පිට වෙනවා. ඒ කියන්නේ මුලාවටපත් වීමේ අතුරු ප්‍රතිඵලයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සෝ ද්වේ වේදනා වේදීති කායිකංච චේතසිකංච. ඔහු වේදනා දෙකක් විඳිනවා කිව්වා. ඒ තමයි කායිකවයි මානසිකවයි. කායිකවත් වේදනාවක් විඳිනවා, මානසිකවත් විඳිනවා. දැන් බලන්න, මූණට ගහ ගන්නවා, අත් දෙකට ගහ ගන්නවා, කොණ්ඩේ කඩා ගන්නවා අඬන අතරේ. ඊට පස්සේ බිම වැටෙනවා දඩස් ගාලා. කායික වේදනාවක් තියෙනවා, යාට කන්නේ නැහැ. කායික වේදනාවක් තියෙනවා. එතකොට ඒකත් එක්කම මානසික වේදනාවක් හට ගන්නවා. එතකොට අසෘතව පෘතජ්ජනයාට කායික වේදනාවයි මානසික වේදනාවයි දෙකම හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා සෙය්‍යතාපි භික්කවේ පුරිසං සල්ලේන විජ්ජහියුම්. මහණෙනි, ඒක හරියට මේ කෙනෙකුට උලකින් ඇන්නට පස්සේ තමේනම් ဒුතියේන සල්ලේන අනුවේදං විජ්ජහියුම්. උලකින් ඇන්නට පස්සේ එතෙන්ටම දෙවෙනි උලකුත් ඇන්නා වගේ කියනවා. කායික වේදනාවක් විඳිනවා, මානසික වේදනාවක් විඳිනවා. ඒ කියන්නේ එක උලක් කැන්නට පස්සේ ඒ පිටම දෙවෙනි උලත් ඇන්නා හා සමානයි කියනවා අසෘත පෘතජ්ජනයා දුක් විඳින ආකාරය. බුදුරජාණන් වහන්සේ වදාලා ඒවං හිසෝ භික්කවේ පුරිසෝ ද්වේසල්ලේන වේදනා වේදීයේත. මහණෙනි, ඒ ආකාරයෙන් මේ පුරුෂයා හුල් දෙකක වේදනා විඳිනවා කියනවා. අසෘතව පෘතග්ජනයා හුල් දෙකක වේදනාව විඳිනවා කියනවා. ඊළඟට වදාලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතන සිද්ධ වෙන තව දෙයක්. ඒවමේවකෝ බික්ක යස්සුතවා පුතොජ්ජනෝ දුක්ඛාය වේදනාය පුට්ටෝ. මේ ආකාරයෙන්ම මේ අසෘතව පුතජ්ජනයාට දුක් වේදනාවක් විඳින්නට ලැබුණට පස්සේ සමානෝ සෝචති, ඒ සමගම මෙයා ශෝක වෙනවා, කිලමති කලන්ති දාලා වැටෙන්න ගන්නවා, පරිදේවති වැළපෙනවා, උරත්තාලින් කන්දති පපුවට අත් ගස ගසා හඬන්න පටන් ගන්නවා, සම්මෝහං ආපජ්ජති මුලාවටපත් වෙනවා, සෝ ද්වේ වේදනා වේදේති කායිකංච චේතසිකංච. දැන් මෙයා කායිකවත් මානසිකවත් වේදනා දෙකක් විඳිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තස්සායේව කෝපන දුක්ඛාය වේදනාය පුට්ටෝ. මේ ආකාරයෙන් මොහු මේ දුක් වේදනාව විඳින්න ලැබුණට පස්සේ දැන් වේදනා දෙකක් මේ සමගම දැන් මේ විඳ විඳින්නේ. ඒ අතරේ මෙයාට අමුතු දෙයක් සිද්ධ වෙන පටන් ගන්නවා මෙයාගේ හිතේ. ඒ තමයි දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ පටිගවා හෝති. දුක් වේදනාවක් ඇති වෙනකොටම ඒ හා සමානුම මෙයාට එනවා තරහක්. ඒ වේදනාව එනකොට සියුම් තරහක් එනවා, සියුම් පටිගයක් එනවා, ගැටීමක් එනවා අනිත් පැත්තට. ඒක තමයි කෑ ගහන්නේ, මාව දාලා ගියා, මාව තනි කළා, දැන් කවුද මාව බලාගන්නේ, ආයෙ එන්න කියලා හිතේ එනවා ගැටීමක් එනවා, ගැටීමක් එනවා. එතකොට මේක මේ සිතේ සකස් වෙන ස්වභාවයක්. දැන් වේදනාවක් දැන් අපි ගත්තොත් අපිට, අපි හිතමු ඉන්ජෙක්ෂන් එකක් විඳින්න එනවා කවුරු හරි කෙනෙක්. මේක විඳින්නේ අපේ යහපතටනේ, බෙහෙතක් විඳින්නේ කට්ටකින්. ඉතින් ඒ බේති ස්වභාවය අනුව ඒකේ විඳින කට්ටේ සයිස් එකත් වෙනස් වෙනවා. ඉතින් අපි හිතමු ලොකු කට්ටකින් ඇවිල්ලා විඳිනකොට විශාල වේදනාවක් ඇති වුණා. බෙල්ල මිරිකන් හිතෙන කාගෙද? නර්ස්ගේ. එතකොට වේදනාවක් කෙනකොට මොකද වෙන්නේ? ගැටීමක් එනවා හිතට. ඒ වේදනාව දෙන කෙනාට කෙරෙහි තරහක් එනවා. ඒතර වේදනාවත් එක්ක සිද්ධ වෙන දෙයක් තමයි පටිගය සකස් වෙන එක. ඒක බුදුරජාණන් වහන්සේ හඳුනගෙන තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තමේනම් දුක්ඛාය වේදනාය පටිගවන්තං යෝ දුක්ඛාය වේදනාය පටිගානුසයෝ සෝ අනුසේති. මේ දුක් වේදනාවත් එක්ක ගැටෙන්න පටන් ගත්තට පස්සේ නොදැනීම මේ කෙනා තුළ පටිගානුසය තැම්පත් වෙන්න පටන් ගන්නවා කියනවා. පටිගානුසය තමයි දැන් මේක වැඩ කරන්නේ. නොදැනීම පටිගානුසය. දැන් බලන්න මේක හොඳට තමුන්ට තේරුම් ගන්න පුළුවන්. භාවනා කරන්න ඉඳ ගන්න ගියත් කොන්ද රිදීගෙන එනකොට මේ වේදනාවත් එක්ක එනව නේද තරහක්, ගැටීමක් එනවා. ඇයි මෙහෙම වෙන්නේ? එක විදිහකටවත් ඉන්න බෑ. ඒක තරහක් එනවා, වේදනාවක් එනකොට. ඊළඟට අසනීපයක් නිසා ශාරීරික වේදනාවක් එනකොට තරහක් එනවා. ඒ තරහට තමයි ගොඩක් අය ආයිනම් මං ඉපදෙන්නේ නැහැ කියන්නේ. ආයි ඉපදෙන්නේ නැහැ කියන්නේ තරහට එන ගැටීම නිසා. අවබෝධින් නෙමෙයි. ඒ ගැටීමටයි නැවත ඉපදින්න අකමැති කියලා පෘතග්ජන භාවය ඉඳගෙන කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තුලින් පටිඝානුසේ තැම්පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සෝ දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ කාමසුඛං අබිනන්දති. ඔහු මේ දුක් වේදනාව විඳින අතරේ ඒ දුක් වේදනාව සමනය කරන්න කියලා හිතාගෙන ඒහා සමානවම කාම සැපය අබිනන්දති, සතුටින් පිළිගන්නවා කියනවා. දුක් වේදනාව එනකොටම ඒක සංසිඳවන්න කාම සැපය සතුටින් පිළිගන්නවා. දැන් බලන්න අපිට ලොකු, දැන් අපි හිතමු බෙහෙතක් බොනවා. බේතක් බොනකොට බේත් පෙති ටිකක් කටර දැම්මට පස්සේ වතුරත් එක්ක පෙති ටික ඔක්කොම ගියේ නැහැ. දැන් මොකද්ද දැනෙන්නේ? තිත්තක් දැනෙනවා නේ. දුක් වේදනාවක් දැනෙනවා. දැන් මේක එළියට දාන්න බෑ. තරහෙන් ඉතුරු ටිකත් කොහොම හරි කට තියාගෙන ගිහිල්ලා වතුර ටිකක් බොනවා. ඒකම ගිහින් අරින්නේ මොකක්ද? සීනි බෝතලේ. ඒකම ගිහින් සීනි බෝතලේ අරගෙන අර දුක් වේදනාව කාම සැපයෙන් සංසිඳවන්න උත්සාහ කරනවා. කාම සැපේ කියන්නේ මොකක්ද? එක තැනකින් සකස් වෙන දෙයක්ද? ඇසට පේන ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස කියන පහමයි ති. එතකොට දැන් මේ දුක් වේදනාව සංසිඳවන්න කියලා හිතාගෙන මෙයා සතුටින් පිළිගන්නේ කාම සුඛය. සතුටින් පිළිගන්නේ. දැන් අපි හිතමු කෙනෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා දැන් දුක් වේදනාවක් ආවා. දැන් අඬනවා. අඬන අතරේ කවුරු හරි ළඟට ඇවිල්ලා ඔළුව අත ගෑවොත් ඔළුව අත ගගා ඇඟටත් හේතු කරගෙන කියන අඬන්න එපා කියලා ඔළුව අත ගන්නවා. එතකොට මොකද එතන ලැබෙන්නේ? පහස ලැබෙන්නේ. කයට දැනෙන පහසක්. ඒ පහස මොකක්ද? කාම සුඛයක්. දුක් වේදනාව එනකොට දුක් වේදනාව යට කරන්න කාම සුඛය පිළිගන්නවා. ඒ වෙලාවට කවුරු හරි ඇවිල්ලා ඔළුව අත ගන්නවට කැමති. කවුරු හරි ඇවිත් කඳුල පිහිදනවට කැමති. අන්න කාමසුඛී පිළිගන්නවා. මේ මොහොතේදී පහස පිළිගන්න ස්වභාවයක් තියෙනවා. ඒතකොට බලන්න මේ දේ කොච්චර ඇත්තද කියලා. දැන් මේක කියන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. දැන් මේක කියද්දී අපිට තේරෙන්නේ ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා කියලා. මෙහෙම දෙයක් තියෙන්නේ. එතකොට බලන්න දුක් වේදනාව එනකොට එයාට දරා ගන්න බෑ අශෘතව පෘතජ්ජනයට. දැන් මිරිස් කැවුනට පස්සේ කොහොමද තියෙන්නේ? සැර මිරිස් ටිකක් කැවුනොත් ඊට පස්සේ අයියෝ මේක කෑවේ කියලා ශෝක වෙනවා. දඟලනවා, දුවගෙන ගිහිල්ලා වතුර දානවා, වතුර බොනවා, අයිස් වතුර බොනවා, සීනි කනවා, පැණි කනවා. සංසිඳව ගන්න උත්සාහ කරන්නේ සැපයකින්, කාම සැපයකින්. එතකොට මේක අපි මේ අසෘතවත් පෘතජ්ජන භාවය විසින් తాවකාලිකව ප්‍රශ්න විසඳලා දෙන ක්‍රමයේ මේ අපිට වේදනාව ඇති වෙද්දී වේදනාවට විසඳුම යා ලබා දෙන්නේ කාමසුඛයෙන්. ඒකෙන් තමයි ලබා දෙන්නේ. දැන් අපි ගත්තොත් අපිට කායිකව වේදනාව තියෙන්නේ. අද රෝහල්වල බලන්න කායිකව වේදනාව තියෙන එක අමතක කරන්න දැන් වාට්ටුවේ ඉන්නේ කාමරයට පරිවර්තනය කරලා තියෙනවා. ඒ කාමරයට gedera ඉන්නවටත් වඩා හොඳට ඉන්න පුළුවන් ඇඳවල් දාලා, TVs දාලා. ඒ TV එකේ gedera අහුවෙන්නේ channel 10 නං ඒකේ අහුවෙනවා 100ක් විතර වගේ. ඊට පස්සේ ඒව බල බල ඉන්නකොට මෙයාට හිතෙනවා LED උන එකත් හොඳයි මේ බලපු නැති ඒවා බලනවානේ. කොරියන් channel හිටම් බලනවා. ඊට පස්සේ AC එක දාගන්න පුළුවන්. ඊට පස්සේ වෙලාවට තේගෙනවා. ඊට කලින් ගෙදර එක්කෙනාට පොඩ්ඩක් කෑ ගහන්න ඕනේ, නැගිටවන්න ඕනේ තේ එක හදන්න. වෙලාවට තේකේනවා. වෙලාවට කැමති කේනවා තල්ලු කරගෙන. තමතෝනේ වුණාම පොඩ්ඩක් ජනේල ළඟට ගිහින් එළියට බලන්න පුළුවන් වාහනේ යන තියෙන. ඊට පස්සේ බේට් ටික මතක් කරලා දෙනවා. ඇඳුම් ටික ඕදලා දෙනවා. සැප තියෙන්නේ. ඒ අතරේ දැන් ලෙඩ රෝග, තමන්ගේ වෛරස් එක උන ඔක්කොම අමතකයි. රූපවාහිනිය යන එක ටෙලිනාට්‍යයක් බලන ගත්තට පස්සේ. අද බලන්න දැන් ලෙඩු විදිහට ඉස්පිරිතාලේ නවත්තන ලෙඩු ඉස්පිරිතාලේ ඉන්න නර්ස්ලට වඩා හොඳට TV බල ඉන්නවා. TV වල තියෙනවා බලනවා, ක්‍රිකට් තරඟ බලනවා, හය පාරක් ගන්නකොට අප්පුඩි ගන්නවා. අර වේදනාව යටපත් කරගෙන තියෙන්නේ කාමසුඛයෙන්. වේදනාව යටපත් කරගෙන තියෙන්නේ කාමසුඛයෙන්. හරි පුදුමයි මේ අපි මේකට හසු කරගෙන තියෙන හැටි. අසෘතව පුතජන භාවයේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ වේදනාව ආවට පස්සේ ගැටෙන භාවයක් තියෙනවා. ඒ නිසා පටිගානුසය හැදෙනවා වගේම දුක්වේදනාවක් විඳින කෙනා බොහොම ලේසියෙන් කාමසුඛය පිළිගන්නවා. බොහොම ලේසියෙන්. ඒකනේ දැන් අපි හිතමු මානසිකව හෝ යම් දුකකින් පෙළෙන කෙනෙක්ව තවත් කෙනෙක්ට වැරදි දෙයකට පොළඹව ගන්න හරි ලේසියි. ඒකට හේතුව එයා දුක් වේදනාවකින් ඉන්නේ. ඒ කෙනා වෙත කාමසුඛය ලැබෙනකොට එයා දකිනවා ඒක තමයි සැනසෙල්ල කියලා. ඒක තමයි අසුරප් ප්‍රත්‍යජන භාවය. ඒ නිසාම වෙන්නේ ඒ කෙනා ඒකට පැටලිලා යනවා. ගැලවෙන්න බැරි මට්ටමට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තංකිස්ස හේතු න බික්කවේ පජානාති අස්සුතවා පුතුජනෝ අඤ්ඤත්‍ර කාමසුඛා දුක්ඛාය වේදනාය නිස්සරණ. ඒකට හේතුව තමයි මේ අස්සුතවා පුතුජනයා දන්නේ නැහැ කියනවා කාමසුඛෙන් එහාට දුක් වේදනාවේ නිස්සරණයක් තියෙනවා කියලා. කාමසුඛය අල්ලගන්න හේතුව මොකක්ද? අසෘතව ප්‍රත්‍යඥයා දන්නේ නැහැ මේ වෙලාවේ කරන්න තියෙන කාමසුඛයට අහු වෙනක නෙමෙයි. කාමසුඛයෙන් එහාට දුක් වේදනාවේ නිදහස් වීමක් තියෙනවා කියලා අසෘතව ප්‍රත්‍යඥයා දන්නේ. ඒ නිසා ඒකෙනා හසු වෙන්නේම කාමසුඛයට. ඒක අසෘතව ප්‍රත්‍යඥ භාවයේ තියෙන අනතුරක්. තස්ස කාමසුඛං අභිනන්දතෝ යෝ සුඛාය වේදනාය රාගානුසයසෝ අනුසීති. මෙතනදී මොකද වෙන්නේ? දැන් මේ කාමසුඛයේ සතුටින් පිළිගත්තට පස්සේ ඒ කාමසුඛයත් එක්ක ලැබෙන සැප වේදනාව නිසා රාගානුසයත් දැන් තැන්පත් වෙනවා. රාගයත් තමා තුළ තව තවත් අනුසේ වශයෙන් තැම්පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සෝතාසං වේදනානං සමුදයං ච අත්තංගමං ච ආසාදං ච ආදීනවං ච නිස්සරණං ච යථා භූතං අප්පජානාති. ඒකෙනා මේ වේදනාවේ හට ගැනීම නැති කර දැමීම ආස්වාදය ආදීනවේ නිස්සරණය ඒ තියෙන ආකාරයෙන් මනාකොට දන්නේ නැහැ කියනවා. ඒක තමයි ලොකුම ගැටලුව මෙතන තියෙන. එතකොට අනෝබෝධය නිසාම තමයි දුක් වේදනාවක් එද්දී අසෘත ප්‍රත්‍යඥයා සංසාරිත පැටලෙන්නේ. නැත්තම් ඒක නා පැටලෙන්නේ නැහැ. එතකොට තමන්ගේ ජීවිතේට හොඳ පාඩමක් මේ තමා පැටලෙන හේතුව පැහැදිලි කරගන්නට ලැබෙන මේ දේශනාව. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුලින්ම කියනවා වේදනාවක් දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ ඒ දුක් වේදනාව නිසා ඒ අසෘත ප්‍රත්‍යඥයා ශෝක කරනවා, හඬා වැළපෙනවා, පපුවේ අත් ගහගෙන අඬනවා, සිහිමුලා වෙනවා. එතනදී මේ කෙනා කායිකව සහ මානසිකව දුක් දෙකක් විඳිනවා කියනවා. දෙවනුව කියනවා මේ දුක් වේදනා දිද්දී මෙයාගේ හිතේ ගැටීමක් ඇති වෙනවා. ඒ නිසා පටිඝානුසේ තැම්පත් වෙනවා. තුන්වෙනුව කියනවා මේ දුක් වේදනාව විඳින විට මේ කෙනා කාමසුඛේ සතුටින් පිළිගන්නවා. කාමසුඛේ සතුටින් පිළිගැනීම සිද්ධ වෙන්නේ දුක් වේදනාවෙන් නිදහස් වෙන්න කාමෙන් එහාට දෙයක් තියෙනවා කියලා දන්නේ නැති හින්දා. ඒ නිසා මෙයා මේ විඳීමේ සමුදය අත්ංගමේ ආස්වාද ආදීන වෙන ඉස්සරනේ දන්නේ නැති කෙනෙක් කියලා භාගතුන් වහන්සේ අදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තස්ස තාසං වේදනානං සමුදයං ච අත්ංගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථා භූතං අප්පජානතෝ යෝ අදුක්කම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ සෝ අනුසේති. දැන් මේකේ නා දන්නේ නැත්තම් වේදනාවේ ආස්වාද ආදීන වෙන ඉස්සරණය සමුදය අත්ංග මෙමි මුකුත් දන්නේ නැත්තම් සැප දුක් රහිත වේදනාවේ කෙරෙහි අවිජ්ජානුසය හට ගන්නවා කියනවා. සැප දුක් රහිත වේදනාව කෙරෙහි අවිද්‍යානුසය හට ගන්නවා. අවිද්‍යාව කියලා අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනෝබෝධය. ඒ අනෝබෝධය අනුසය වශයෙන් තැම්පත් වෙලා තියෙන්නේ. එතකොට මේ අනුසය වශයෙන් තැම්පත් වෙලා තියෙන අනෝබෝධය නිසා තමයි මේ අනෝබෝධී වැඩ කරන්නේ අපි. අනෝබෝධී වැඩ කරන්නේ. දැන් අපි ගත්තොත් අපිට මේ දැන් සමහර දේවල් තියෙනවා. දැන් අපි ගත්තොත් සමහර උපකරණවල මතකේ හිටිනවා. ඒ මතකේ හිටියට පස්සේ අපිට අවශ්‍ය කරන දේ ඒ උපකරණෙන් ඒ විදිහටම නැවත නැවත ඒ දේ ගන්න පුළුවන්. දැන් අපි කියන්නේ ප්‍රෝග්‍රෑම් කරනවා කියලා. අන්න ඒ වගේ එහෙම කළාට පස්සේ ඒ නිෂ්පාදනයම එළියට එන්නේ. ඒක හැදෙන ස්වභාවය අරක ඇතුලේ තැම්පත් කරලා තියෙනවා. අන්න ඒ වගේ අපේ මේ අනුසය වශයෙන් බැසගත් හරියට මේ තුඹසක ඇතුළට ගිලා බැහැලා ඇතුළට ගිහින් දරණවැල මේ ගසාගෙන සිටින සර්පෙක් වගේ මේ අනුසය වශයෙන් සිටින කෙලෙස්. එතකොට තුඹස ඇතුලේ සර්පයා සිටිනවා. සර්පයාට එළියට එන නිමිති පහළ වෙනකොට එළියට එනවා. ආයිත් යටට යනවා. සර්පයා හැමදාම තුඹසේ. එතකොට අපිට බැරි වුණේ සර්පයා තුඹසෙන් අයින් කරගන්නයි. දැන් මෙතනදී මේ කෙනා අවිජ්ජානුසයත් වර්ධනය කරනවා අසෘතවත් ප්‍රත්‍යඥය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සෝ සුඛං චේව වේදනං වේදියති සංයුත්තෝ නං වේදියති. ඒකේන සැප විඳීමක් විඳිනවා නම් දැන් අසෘත පෘතග්ජනය සැප විඳීම විඳින්නේ කෙලෙස් එක්ක එකතු වෙලා කියනවා. අසෘත පෘතග්ජනය දැන් සැප විඳීම විඳින්නේ කෙලෙස් සමග එකතු වෙලා. දුක්ඛං චේව වේදනං වේදියති සංයුත්තෝ නං වේදියති. දුක් විඳීමක් විඳිනවා නම් ඒ විඳින්නෙත් දැන් කෙලෙස් එක්ක එකතු වෙලා කියනවා. ඊළඟට කියනවා අදුක්කම සුඛං චේව වේදනං වේදියති සංයුත්තෝ නං වේදියති. සැපත් නැති දුකත් නැති විඳීමක් විඳිනවා නම් දැන් විඳින්නේ කෙලෙස් එක්ක එකතු වෙලා කියනවා. අයං උච්චති භික්ඛවේ අස්සුතවා පුතුජනෝ සංයුත්තෝ ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි සංයුත්තෝ දුක්ඛස්මාති වදාමි. මෙන්න මේ ආකාරයෙන් තමයි මහණෙනි අසෘතවත් පෘතඥය මේ ඉපදීමත් එක්ක එකතු වෙලා සිටින්නේ කියනවා. මෙන්න මේ විදිහට තමයි අසෘතවත් පෘතඥය ජරා මරණත් එක්ක එකතු වෙලා සිටින්නේ කියනවා. මෙන්න මේ විදිහට තමයි අසෘතවත් පෘතඥය ශෝක වැළපීම් සමග එකතු වෙලා සිටින්නේ කියනවා. මෙන්න මේ විදිහටයි අසෘතවත් පෘතඥය දුක්දොම්නස් හැඬීම් වැළපීම් සමග එකතු වෙලා සිටින්නේ. මෙන්න මේ ආකාරයෙන් අසෘතවත් පෘතඥය දුක සමග එකතු වෙලා සිටින්නේ. එතකොට අපි දැන් දුක සමග එකතු වෙලා සිටින හැටි මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට දුක සමග එකතු වෙන්නේ එයා විඳින සැප වේදනාව දුක් වේදනාව සැප දුක් රහිත වේදනාව විඳින්දි සැප වේදනාව විඳිනකොට කාමානුසය රාගානුසය ඇති කර ගන්නවා. ඊළඟට දුක් වේදනාව විඳින විට පටිඝානුසය එයා ඇති කර ගන්නවා. අදුක්කම සුඛ වේදනාව විඳිද්දි අවිජ්ජානුසය ඇති කර ගන්නවා. ඔන්න අසෘත ප්‍රත්‍යඥයේ ස්වභාවය. සැප වේදනාව විඳිනකොට රාගානුසය තව තවත් වැඩි කර ගන්නවා. දුක් වේදනාව විඳිද්දි පටිඝානුසය වැඩි කර ගන්නවා. අදුක්කම සුඛ වේදනාව විඳිද්දි අවිජ්ජානුසය වැඩි වෙනවා. එතකොට මේ කෙනාට පෘථජන භූමියෙන් ගැලවෙන්න බෑ. නිතර සම්බන්ධතා තියන්නේ ජාතිය, ජරා මරණ, ව්‍යාධිය, ශෝක පරිදේය, දුක් දුම්න සුපායාසෙක. ඒකට හේතුව නිතරම සැප වේදනාව විඳින්නෙත් කෙලෙස් එක්ක එකතු වෙලා. දුක් වේදනාව විඳින්නෙත් කෙලෙස් එක්ක එකතු වෙලා. සැප දුක් රහිත වේදනාව විඳින්නෙත් කෙලෙස් එක්ක එකතු වෙලා. අන්තිමට ක කනෙක්ෂන් එක සම්බන්ධතාවය තියෙන්නේ ඉපදීම ජරාව මරණය ලෙඩවීම වයසට යාම ශෝක වැළපුම් එක්ක. එතකොට මේ සම්බන්ධතාවයේ තියෙන තාක්කල් අසෘතව පෘතජ්ජනයාට තියෙන අනතුරින් නිදහසෙලා නැහැ. ඒකේ නිදහසෙලා නැහැ. එතකොට බලන්න සමහර අවස්ථාන් දැන් අසෘතව පෘතජ්ජනයාගේ අතින් තමයි අම්මා මරණයට පත් වෙන්න පුළුවන්. අසෘතව පෘතජ්ජනයාගේ අතින් තමයි තාත්තා මරණයට පත් වෙන්න පුළුවන්. අසෘතව පෘතජ්ජනයාගේ අතින් තමයි රහතන් වහන්සේත් ඝාතනය වෙන්නේ. අසෘතව පෘතජ්ජනයාගේ අතින් තමයි බුදුරජාණන් වහන්සේගේ ලේසෙල වෙන්නේ. අසෘතව පෘතජ්ජනෙක් තමයි සංඝ බෙහෙදෙත් කරන්නේ. එතකොට දැන් අපි ගත්තොත් අපිට වේදනාවක් ආපු ගමන් ගැටීමක් එනවා නම් අපේ දෙමව්පියන් ගැන සමහර වෙලාවට ගැටීමක් එන්න පුළුවන් අම්මට තාත්තට ගහන්න හිතෙන විදිහ ගැටීමක්. විශාල ආවේගයක් හිතට එනවා. එතකොට ඒ ආවේගෙත් එක්ක පුංචි තැනකින් තමයි තමුන් ඒක කායිකව පිට කරන්න ඇතු ඉන්නේ. හැබැයි සමහර අය ඉන්නවා ළඟට ගිහිල්ලා එක පාරක් හරි ගහනවා. තරහ එනකොට. ගහලා පස්සේ අත ගාලා සමාවිල්ලනවා. මොකද අර වේදනාව ආවට පස්සේ ගැටීමත් එක්ක ගිහිල්ලා පහර දෙන්න පුළුවන්. මේ පහර දීමකින් අම්මාගේ හරි තාත්තගේ හරි ජීවිතේ නැති වුණොත් මොකද සිද්ධ වෙන්නේ? ආනන්තරේ පාප කර්මයක්. එතකොට මේ ආනන්තරේ පාප කර්මය සිද්ධ වෙනවා කියන්නේ අසෘතවත් පෘතජ්ජන භාවය තුල තමා සිටින්නේ නිදහස් වෙලා නැහැ. තමාගේ හිතේ එනවනම් ගැටීමක් දුක් වේදනාවත් එක්ක පාලනය කළ නොහැකි තමා තේරුම් ගන්න ඕනේ අසෘත පෘතජ්ජනයාගේ ලක්ෂණයක් තියෙනවා මා තුළ. ඊළඟට සැප විඳීම දුක් විඳීමෙන් නිදහස් වෙන්න කාමසුඛේ තෝරගන්න ස්වභාවයක් තාම තියෙනවා නම් අසෘත පෘතජ්ජන ලක්ෂණ තියෙනවා. ඊළඟට සැප දුක් රහිත විඳීමේ මුලා වෙන ස්වභාවයක් තියෙනවා නම් අසෘත පෘතජ්ජන ලක්ෂණ තවම තියෙනවා. ඒ කියන්නේ කල්පයක් නිරේ යන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් ස්වභාවයක් තවම තියෙනවා. එතකොට තමන්ගේ ජීවිතේ හඳුන ගන්න පුළුවන් තැනක් ප්‍රායෝගිකව මේ කෙලෙස් එක්ක කරන හරබෙදී කොයි විදිහටද අපිට සිද්ධ වෙන්නේ? අපිට දුක් වේදනාවක් කෙනෙකුට මේ වගේ ආවේගයක් තරහක් එනවද? සැප වේදනාවක් කෙනෙකුට ඒක ඒ කාමසුඛය අපි පිළිගන්නවද? දුක් වේදනාව යට කරන්න කාමසුඛය හොයනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා සුතවාචකෝ භික්කවේ අරිය ශ්‍රාවකෝ මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කෙනෙකුත් ඉන්නවා. මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දුක්ඛාය වේදනාය පුට්ඨෝ දුක් වේදනාව විඳිනවා කියනවා. කවුද විඳින්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ නසෝචති. දුක් වේදනාවත් සමග සමානව ශෝක කරන්නේ කියනවා. දුක් වේදනාවත් සමග සමානව ශෝක කරන්නේ. නඛිලමති. දුක් වේදනාව ඇති වෙනකොට එයා කලන්ති දාන්නේ නැහැ. අසෘත පෘතජ්ජනයා කලන්ති දාද්දී ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කලන්ති දාන්නේ නැහැ කියනවා. න පරිදේවති. වැළපෙන්නේ නැහැ කියනවා. නවරත්තාලින් කන්දති. පපුවට ගස ගස හඬා වැළපෙන්නේ නැහැ කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. න සම්මෝහං ආපජ්ජති. මුලාවටපත් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට කියනවා සෝ ඒකං වේදනං වේදියති කායිකං. ඔහු කායිකව වේදනාවක් විඳින්න පුළුවන් කියනවා. දැන් අපි ගත්තොත් අසනීපයක් නිසා නම් දුක් වේදනාවක් ඇති වෙන්නේ. යාට කායික වේදනාව එයා විඳිනවා. වෙනස තමයි නච්චේතසික මනසින් එයා විඳවන්නේ නැහැ කියනවා. කායික කොච්චර මේ වේදනාව බලවත් වෙලා ආවත් මනසින් විඳවන්නේ නැහැ කියනවා. මනසින් විඳවන්නේ නැහැ. කායිකවයි එයා විඳවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා සේයතාපි භික්කවේ පුරිසං සල්ලේන විජ්ජහියුම්. බුදුරජාණන් වහන්සේ වදාලා මහන්නේනි ඔන්න පුද්ගලයෙකුට උලක් ඇනෙනවා, විශාල උලක්. ඒ උල ඇනුනට පස්සේ තමේනම් ဒුතියේන සල්ලේන අනුවේදං නවිජ්ජහියුම්. ඒ කෙනාට දෙවෙනි උලක් ඇනෙන්නේ නැහැ කියනවා. පළවෙනි හුලේ වේදනාව විතරයි ඒ කෙනාට තියෙන්නේ. ඒ තමයි කායිකව ඇති වෙන වේදනාව. ශ්‍රෝතවත්තාරිය ශ්‍රාවකයාට ඒ කියන්නේ කායික වේදනාව ඇති වෙනවා. නමුත් මානසිකව එයා විඳවන්නේ නැහැ. මානසික විඳවන තත්වයට පත් වෙන්නේ අසෘතවත් පෘතජන භාවය තුළ. ශ්‍රෝතවත්තාරිය ශ්‍රාවක භාවය තුළ මානසිකව ඒක විඳින්නේ නැහැ. ඒ නිසා එයාට ඇනින්නේ එක හුලයි. දෙවෙනි හුල ඇනින්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒවං හිසෝ භික්කවේ පුරිසෝ ඒකං සල්ලේන වේදනං වේදීයේත. මහණෙනි ඒ පුද්ගලයාට දැනෙන්නේ එක හුලක වේදනාව විතරයි කියනවා. එක හුලක වේදනාව විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා ඒවමේවකෝ භික්කවේ සුතවා අරිය ශාවකෝ දුක්ඛාය වේදනාය පුට්ටෝ. මේ ආකාරයෙන්ම මහණෙනි සුතවත් ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාවක් විඳින විට ඒ දුක් වේදනාවට සමානව ශෝක කරන්නේ නැහැ කියනවා. ඒ දුක් වේදනාවට සමානව කලන්ති දාන්නේ නැහැ. දුක් වේදනාව විඳවන්න වෙද්දී වැළපෙන්නේ නැහැ කියනවා. පපුවේ අත් ගසමින් හඬා වැළපෙන්නේ නැහැ. මුලාවටපත් වෙන්නේ නැහැ. එක වේදනාවක් විඳිනවා කියනවා කායිකව. මානසික වේදනාවක් විඳින්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා තස්සායෝකෝ පන දුක්ඛාය වේදනාය පටිගවන්න හෝති. මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට දුක් වේදනාව නිසා හටගන්න ගැටුණු සිතක් තමා තුළ නැහැ කියනවා. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාව ඇති වෙනකොට එයාගේ හිතේ ගැටීමක් නැහැ. ගැටෙන්නේ නැහැ මේ වේදනාවට. ඒක නිසා මොකද වෙන්නේ? තමේනම් දුක්ඛාය වේදනාය අපටිගවන්තං යෝ දුක්ඛාය වේදනාය පටිගානුසයෝ සෝ නානුසේසීති. මොකද වෙන්නේ? දුක්ඛාය වේදනාය දුක් වේදනාව කෙරෙහි පටිගයක් ගැටීමක් නැත්තම් පටිගානුසයක් එතන තැම්පත් වෙන්නේ නැහැ කියනවා. එතකොට ඒක ලොකු ජයග්‍රහණයක් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ලැබෙන. සාමාන්‍ය කෙනෙක් හසු වෙලා යද්දී සාමාන්‍ය කෙනෙක්ගේ හිත ගැටෙද්දී ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ හිත ගැටෙන්නේ නැහැ වේදනාවට. එතකොට බලන්න කොයි වගේ මේ ලොකු පිම්ම පයින් තියෙනවද කියලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයට යද්දී ශ්‍රාවකත්වයට. අපි නිකන් මේ වචන හරඹයක් නිකන් බලලා අපි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියලා ලේබල් ගහගෙන ඉන්නවා. අශ්‍රුතව ප්‍රතඥන භාවයෙන් මිදුණා කියලා. හැබැයි ප්‍රායෝගිකව බලනකොට අශ්‍රුතව ප්‍රතඥයාගේ මානසික ස්වභාවයමයි තියෙන්නේ. එතකොට ලේබල් එකකින් වැඩක් නැහැ. ඇතුලේ තියෙන්නේ අශ්‍රුතව ප්‍රතඥන ස්වභාවය නක්. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ ගැටෙන්නේ නැති ස්වභාවයක් ඇති වුණොත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ හිතේ ඒ කෙනා තුළ පටිගානුසය තැම්පත් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා සෝ දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ කාම සුඛං නාබිනන්දති. දුක් වේදනාව ඇති වෙන විට ඊට සමානව කාමසුඛේ පිළිගන්නේ නැහැ කියනවා. කවුද පිළිගන්නේ නැත්තේ? ශෘතවත්තාරිය ශ්‍රාවකයා. එයා දුක් වේදනාවෙද්දී එයා කාමසුඛේ සැපයි, කාමසුඛයෙන් පුළුවන් මේ දුක් වේදනාව යටපත් කරන්න කියලා පිළිගන්නේ නැහැ කියනවා. එතකොට ඒක තමයි දෙවෙනි ජයග්‍රහණය. දෙවෙනි ජයග්‍රහණය එක. එතකොට ඒ කෙනා දුක් වේදනාවට ගැටෙන්නේ නැති නිසා තිත්ත ඒ කෙනාට ප්‍රශ්නයක් නෙමෙයි. නැත්තම් මෙතන තේකොළ බෝතලෙත් පෙරලගෙන ලුණු බෝතලෙත් පැටලිලා සීනි කනවා. එතකොට ඒ කලබ ගෑණිය වෙන්නේ නැහැ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට. එයාට මේ තිත්ත කියන්නේ මැරෙන දෙයක් ඈ. එයා කලබල වෙන්නේ නැහැ. එයාට ඕන නම් එයා හිමීට සීනි ටික හොයාගනේ. නමුත් එයා පොර කාගෙන ගිහිල්ලා සීනි කාලා එකම යුද්ධයක් කරන්නේ නැහැ. එයා කාමසුඛේ සතුටින් පිළිගන්න කෙනෙක් නෙමෙයි. හැබැයි එහෙම කියලා තිත්තක් දැනුණාට පස්සේ උන කවුරු හරි සීනි ටිකක් ගෙනත් දෙනවා. ඒක ප්‍රතික්ෂේප කරනවද? ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව මෙයා තුල පවතින අවබෝධයක්. එතකොට මෙතන කියන්නේ සතුටින් පිළිගන්නේ නැහැ කියන එක. ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ නැහැ. එතකොට සතුටින් සීනි ගේනකොට එයාට පින් දීලා එයාට වැඳලා අනේ මං සීනි එනකන් තමයි හිටියේ කියලා එහෙම කියන්නෙත් නැහැ. සතුටින් පිළිගන්නේ නැහැ. එයාට ඒකත් සාමාන්‍ය දෙයක් විතරයි. එයා ඒ ප්‍රණීත දේ භුක්ති විඳත් එතනින්වත් රාගානුසයක් ඇති වෙන්නට ඉඩ තියන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඒ රසය සැප විඳීම සතුටින් පිළිගන්න නැතු ඉන්න උත්සාහ කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා, බුදුරජාණන් වහන්සේ වදාළ තං කිස්ස හේතු පජානාතේහි බික්කවේ සුතව ආර්ය ශාවකෝ අඤ්ඤත්‍ර කාමසුඛා දුක්ඛාය වේදනාය නිස්සරණ. ඒකට හේතුව තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා අඤ්ඤෝදයක් අඤ්ඤත්‍ර මේකෙන් එහාට දෙයක්. මොකෙන් එහාට දෙයක්ද? කාමසුඛයෙන් එහාට දෙයක් තියෙනවා දුක් වේදනාව, දුක් වේදනාවෙන් නිදහස් වෙන්න. කාමසුඛයෙන් එහාට දෙයක් තියෙනවා දුක් වේදනාවෙන් නිදහස් වෙන්න. දැන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හිතන්නේ එහෙම නෙමෙයි. සීනි කනකොට තිත්ත යන්නේ නැත්තම් එයා හිතනවා සීනි වලට එහා ගිය දෙයක් තියෙනවා, ඒ තමයි මීපැණි. එයා තව තවත් ඇලෙන්නේ ඒකට. දැන් අපි හිතමු රෝගියා රූපවාහිනී බල බල ඉන්නවා නම් එයාට බලාගෙන ඉන්න චැනල් එකේ හොඳම ඩ්‍රාමා එක යන්නේ නැත්නම් එයා දන්නවා ඊළඟට හතහමාරට අහවල් චැනල් එකේ අහවල් නම තියෙන නාට්‍ය යනවා කියලා. දැන් ලංකාවේ දැනට තියෙන නාට්‍යවල හැටියට ඔක්කොම මාතෘකා දැන් තියෙන්නේ මේ කාන්තාවන්ගේ නම් වලින්නේ. ඔක්කොම කාන්තාවන්ගේ නම් වලින් තියෙන ඒවට අකුරු දෙකයි තුනයි. එතකොට මේ රැල්ලක් බිහිලා තියෙන්නේ ඇයි? මුලින් තිබ්බේ 1යි 2යි. ඒ වගේ නාට්‍ය. දැන් හැම channel එකකම ගත්තොත් තියෙන්නේ එකම වගේ යන තේමාවස යන නාට්‍ය. හේතුව මොකක්ද? මිනිස්සු හොයන රසය, ඒ කාම සුඛය ඇස් දෙකෙන් කන් දෙකෙන් සමහර ලාවට කෙනෙක්ගේ කටහඬින් වෙන්න පුළුවන්. සමහර වෙලාවට රූපෙන් වෙන්න පුළුවන්, රඟපෑමෙන් වෙන්න පුළුවන්, විහිළුවකින් තහලුවකින් වෙන්න පුළුවන්. ඒකයි මේ වැඩෑරිලා දුක් විඳලා කායික වේදනාවෙන් මහන්සියෙන් ආපු මනුස්සයට දෙන්න ඕන කාමසුඛය කියලා දන්නවා මාධ්‍ය කරන කට්ටිය. දැන් බස් එකේ තෙරපිලා මහන්සි වෙලා හති දාගෙන අවශ්‍යට ඇවිල්ලා කෑම එක කන්නත් කලින් ඉඳගන්නේ නාට්‍ය පෙළහර බලන්න. එතකොට ඒ ඔස්සේ උත්සාහ කරගන්නේ අර විඩාව නිවා ගන්න. hina වෙලා නාට්‍ය කොටසක් බලලා රස විඳලා කාමසුඛෙත් ඇස් දෙකෙන් කන් දෙකෙන් විඳලා සංසිඳවන්නට උත්සාහ කරනවා. අශෘතවත් පෘථජන ලෝකේ. එතකොට අශෘතවත් පෘථජන ලෝකේ මේ තරම් පැතිරෙන්න පැතිරෙන්න අශෘතවත් පෘථජනයාගේ පෘථජන භාවයේ තව තවත් වැඩි වෙන්න වැඩි වෙන්න ලෝකේ කාමසුඛයේ දෙන ස්වභාවය වැඩි වෙනවා. දැන් බලන්න ලංකාවට වඩා අශෘතවත් පෘථජන භාවය බටහිර රටවල් වල වැඩි. ඒ පෘථජන භාවයේ කිඳිලා ඉන්නේ. දැන් අද අපිට අහන්න ලැබෙනවා මේ ගොඩාක් මේ බාලාපචාර. බටහිර රටවල්වල අවුරුදු 11න් 12න් 13න් පස්සේ ළමයිව ගණන් ගන්න හොයලා බලන්නේ දෙමව්පියෝ. ඒකට කියන්නේ මේ ඒ වයස් කාණ්ඩෙට කියන්නේ ටීනේජර්ස්ලා කියලා. එතකොට 13න් එහාට මේ කට්ටිය ඔක්කොම තම තමන්ගේ ලෝකවල ගෑනු ළමයි පිරිමි ළමයි එක්ක පිරිමි ළමයි ගෑනු ළමයි එක්ක අමුතුම ලෝකයක ජීවත් වෙන්නේ. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ ඉතින් ඔන්න විවාහ වෙන්නත් කෙනෙක් ඔය 10කට 15කට පස්සේ විවාහ ගත්තට පස්සේ අන්න දෙමව්පියන්ට ඇවිල්ලා චුට්ටක් මතක් කරනවා. ඊට පස්සේ ආයි දෙමව්පියෝ වෙන පැත්තක දරුවෝ වෙන පැත්තක සමහර රටවල් තියෙනවා පැන සහතිකයට දාන්නේ අම්මගේ නම විතරයි. එතකොට ඒ තරමට ඒ රටවල් වල පිරිහිලා ගිහිලා තියෙන්නේ. ඒ වගේම සමාජෙන් නීතිගත වෙලා තියෙනවා මේකයි අපේ සංස්කෘතිය. සමාජෙන් නීතිගත වෙලා තියෙනවා අසෘත ප්‍රතඥයට සැප දෙන පිළිවෙල. එතකොට ඒ තත්ත්වෙට අනාගතේ තවත් කුසලයෙන් පිරිහෙද්දී අකුසලයේ බලවත් වෙද්දී අපි ජීවත් වෙන ලෝකෙත්පත් වෙනවා. එතකොට අසෘත ප්‍රතඥ ලෝකයාගේ මේ ඒ ලෝකයට දැනෙන දුක් වේදනාව සමනය කරන්න ඒ ලෝකයට සැප කාම සුඛේ දෙන වැඩපිළිවෙලම තමයි තියෙන්නේ මේකේ. එතකොට අසෘත ප්‍රතඥ ලෝකේ අසෘත ප්‍රතඥයාගේ ගැටලුව විසඳන්නේ අසෘත ප්‍රතඥයමයි. අසෘත ප්‍රතඥයාගේ ගැටලුව විසඳන්නේ කවුද? අසෘත ප්‍රතඥයමයි. එතකොට අසෘත ප්‍රතඥයාගේ ස්වභාවය තමයි දුක් වේදනාවෙන් ගැලවෙන්න කාම සුඛේ වෙනවා. දැන් විසඳුම දෙන කෙනත් මොකද කරන්නේ? දුක් වේදනාවෙන් ගලවන්න කාම සුඛේ දෙනවා. එතකොට දුක් වේදනාවෙන් ගලවන්න කාම සුඛේ මේ පැත්තෙන් දෙද්දී අසෘත ප්‍රතඥයා එපා කියයිද? එයා එපා කියන්නේ නැහැ. එයා මේ channel එක ටියුන් කරලා ගස් ගහට නැගලා ඒ ගහ බැරි නම් පොල් ගහකට හරි යන්ටනවයි කරලා ඒක අල්ල ගන්නවා. අර channel එකට වඩා මේ අලුත් channel එකේ හොඳට ඉර පායලා තියෙන හොඳට පේනවා. කාමසුකේ අලුත් ක්‍රම වලින් දෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අසෘත ප්‍රතඥය ප්‍රතික්ෂේප කරන්නේ අසෘත ප්‍රතඥ ලෝකෙන් දෙන විසඳුම්. එයා ඒ පස්සෙම තමයි යන්නේ. ඒ පස්සෙම. දැන් බලන්න මේ මිනිස්සු අසෘත ප්‍රතඥ ලෝකේ ගිලිලා ඉද්දී ප්‍රතඥ කාර්යයන් නිසාම කාර්ය බහුල වෙනවා. කාර්ය බහුල වුණාට පස්සේ දැන් ඉස්සර මිනිසුන්ට ගුවන් උදලියක් අහන්න ඕනේ වුණාම ගුවන් උදලිය තියෙන තැනට යන්න ඕනේ. රූපවාහිනිය බලන්න ඕනේ වුණාට පස්සේ රූපවාහිනිය තියෙන තැනට යන්න ඕනේ. පරිගණකයේ අවශ්‍යතාවය ආවට පස්සේ ඒක තියෙන තැනට යන්න ඕනේ. අද ගුවන් උදලියක් අහන්න ඕනේ වුණාම ගුවන් උදලිය තියෙන අතේ. ටීවී එක බලන්න ඕනේ වුණාම ඇන්ටනාව දික් කරගන්න විතරයි තියෙන්නේ. ඒකත් අතේ. ඊමේල් චෙක් කරගන්න වුණාම ඒකත් අතේ. ඔක්කොම අද අතට ඇවිල්ලා තියෙන්නේ. අද ජංගම දුරකථනයට ඇවිල්ලා නැත්තේ එකෙන් මේ තලයක් ඇවිල්ලා මිනී මරන්න බැරි එක විතරයි. අනිත් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. දැන් සමහර චිත්‍රපටි ශාලා තියෙනවා. දැන් චිත්‍රපටියක හරි මොකක් හරි දෙයක කෙනෙක් කෑමක් කනකොට තමාටේ කෑම නැනේ. එතකොට ඒ රස කෑමක් කනකොට ඔන්න තමාටත් ආසාවක් ඇති වෙනවා කෑම කන්න. සමහර චිත්‍රපටි ශාලා තියෙනවා චොකලට් කනකොට චොකලට් සුවඳේනවා. අයිස්ක්‍රීම් එකක් කනකොට අයිස්ක්‍රීම් සුවඳේනවා දැන් මේ ප්‍රේක්ෂකයාට. එතකොට තව තවත් බැඳලා තියෙන්නේ අර ලෝකෙටමයි. දැන් ඕකත් ඒ ජංගම දුරකථනෙට කතා කරන එක කෙනා එහා පැත්තෙන් චොකලට් කනකොට මෙන්න පලාතම චොකලට් සුවඳයි. එහෙම ලෝකිකුත් එයි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ අසෘත ප්‍රතඥ ලෝකෙ විසඳු. අසෘත ප්‍රතඥයා ඒ ලෝකෙට දෙන්නේ තමා පැටලිලා තියෙන අර්බුදේම විසඳුමක් විදිහට දෙන්නේ. තමනුත් පැටලිලා තියෙන්නේ කාමසුඛයට අහුවෙලා. ඒ අර්බුදේ විසඳුමක් විදිහට දෙනවා. එතකොට ඒ විසඳුම් ටික තමයි අපි වටේට මේ හැම තැනම තියෙන්නේ. හැම තැනම තියෙන මේ විසඳුම් ටික. එතකොට අපිට දැන් දැන් අපි ගත්තොත් පායන වෙලාවට දැන් 12ට 1ට විතර වගේ අපිට පාරේ යන්න සිද්ධ වුණා. අපේ ශරීරයට විශාල පීඩාවක් එනවා. අපිට හදිසිය හරි රෙදි කෑල්ලක් බලන්න යන්න සිද්ධ වුණොත් රෙදි සාප්පුවකට දැන් මේකේ පරිසරයේ අයිස්ලන්තයට ගියා වගේ. තමන්ට අවශ්‍ය කරන ඇඳුම තෝරගත්තා. තමන්ගේ බස් එක තියෙන තම පැයකින්. ඔය පැයම ඉන්නේ රෙදි සාප්පුව ඇතුලේ. ඇයි එළියට බහැලා මේ ගිනි ක්‍රාස්ට් එකේ ඉන්න පුළුවන්ද? මේකේ AC එක තියෙනවා. මේ පැත්තට ගියත් AC, මේ පැත්තට ගියත් AC. අර දුක් වේදනාව තමන් දන්න නිසා කාම සැපේ ඔස්සේ එක නිව ඉඳලා බස් එකවට පස්සේ යනවා. ඒ බස් එකත් තෝරගන්නේ ලේසි පහසු බස් එකක් නෙමෙයි. ඒකෙත් තියෙන්න ඕනේ AC. ඊට පස්සේ බස් එකේ ඉඳගෙන යනකොට ඒ බස් එකෙත් ඉඳගෙන යනකොට දැන් S2 නිකන් විවේකීව තියාගෙන වහගෙන යන්න කැමති නෑ මිනිස්සු. තමුන් නගිනකොට නගින්නේ ටීවී එකක් තියෙන බස් එකට. ප්‍රවෘත්ති ටික හරි බල බල යන්න. සමහරට ෆිල්ම් පෙන්නනවා. දැන් අද මම දැක්කා, ඒ කියන්නේ මේ දවස් ඊයේ පෙරේද මම දැක්කා. දැන් ගොඩක් මේ පාරේ යන සමහර සාමාන්‍ය බස් රථවල ටීවී හයි කරලා තියෙනවා. ඉස්සර එහෙම තිබ්බේ නෑ. ඉස්සර තිබ්බනම් තිබ්බේ ටිකක් සුකෝබුවගේ බස් රථයක විතරයි. අද සාමාන්‍ය බස් රථයක ටීවී එක හයි කරලා. එතකොට ටික ටික මේ මිනිස්සුන්ගේ විඩාව නිවන්න මොකද්ද දෙන්නේ මේ? කාමසුකේ දෙන්නේ ඇහැ ඔස්සේ ඇහැ පිනවනවා. ඉස්සර තිබ්බ කන පැලෙන්න කන පිනෙවුවා. බස් එකේ යන්න බෑ. මේ කතා කරන එක රුපියල් 10 කියනකොට 15 වගේ කොන්දොස්තරට හැෙන්නේ. ඇයි කන පැලෙන්න සින්දු දාලා. දැන් ඇහැ පිරින්න රූප පෙන්නනවා. ඒක තව ටික කාලයක් යනකොට බස් රථයේ සුවඳ වලින් පුරවයි. තව ටික කාලයක් යනකොට බස් රථයේ මේ ගුවන් යානාය වගේ කෑම ටික ගෙනලා දේ ළඟට. බහින තැනකට කලින් අනිවාර්යෙන් කෑම ප්ලේට් එකක් හම්බෙයි. තව ටික කාලයක් යනකොට කයේ පහසෝ පිංස බස් රථෙම පිටිපස්සෙ තිය වැසිකිලියා. මේ ඔක්කොම දෙන්නේ මොකේදද? වේදනාව අමතක කරන්න කාම සුඛේ දෙන්න. තමා පැටලිලා තියෙන අවුල තමා සකස ගන්න తాවකාලික විසඳුම ලෝකෙට හඳුන්වලා දෙනවා. ලෝකෙට යහපතක් කරනවා කියලා. ඔන්න අශෘත ප්‍රදජනෙන්ගේ ලෝකේ. ඉතින් මෙන්න මේකෙන් තමයි මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නිදහස් වෙන්නේ. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ දුක් වේදනාවක් ආවට පස්සේ යා කාමසුකේ සතුටින් පිළිගන්නේ නැහැ කියනවා. කාමසුකේ සතුටින් නොපිළිගන්න ප්‍රධානම හේතුව තමයි එයා දන්නවා විසඳුමක් තියෙනවා මේකට. කාමසුකේ නෙමෙයි විසඳුම, එතනින් එහාට ගිය නිස්සරණයක් තියෙනවා මේකෙන් ගැලවෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තස්ස කාමසුකං අනබිනන්දතෝ යෝ සුඛාය වේදනාය රාගානුසයෝ සෝනානුසේසීති. මේ කාමසුකේ සතුටින් පිළිගන්නේ නැතුව වාසය කරද්දී සැප වේදනාව නිසා ඇතිවන රාගානුසය මෙයා තුළ දැන් සකස් වෙන්නේ නැහැ කියනවා. දැන් රාගානුසය තවදුරටත් හැදෙන්නේ නැහැ. ඒකට හේතුව මේ කාමසුකේ පිළිගන්නේ නැහැ සතුටින්. එතකොට ඒක විශේෂ ස්වභාවයක් කෙනෙකුගේ හිතේ හැදෙන. මොකද දැන් මේ වෙලාවේ අපි ඔබට මෙච්චර කියද්දි කෙනෙකුට හිතෙනව නෑ මං කාමසුඛි පිළිගන්නේ නෑ කියලා. හැබැයි තව ටික වෙලාවක පිපාසය දැනෙනකොටම ගිලම්පස කියපු ගමන් හොයන්නේ කෝප්පේ කොහෙද තියෙන්නේ කියලා. කො කෝප්පාවද කියලා හොයන්නේ. සමහර වෙලාවට ගිලම්පස බෙදෙන කට්ටිය ඔක්කොටම කලින් කියලා බීලා තමයි මෙතෙන් ගෙනත් දෙන්නේ. අමතක වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය පවතින්නේ තමාගේ තියෙන දුර්වලකමක් නිසා. දැන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? කාමසුඛය පිළිගන්නේ. ඒ නිසා යාට රාගානුසය තැන්පත් වෙන්නේ නැහැ කියනවා. සෝ තාසං වේදනානං සමුදයං ච අත්තංගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථා භූතං පජානාති. මේ වේදනාවේ සමුදේ අට්ටංගමේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ මනාකොට තේරුංගන වටහාගෙන වාසය කරනවා කියන මේ ශ්‍රාවකයා. මොකක්ද මේ වේදනාවේ තියෙන ආස්වාදය? වේදනාව නිසා යම් සැපක් සොම්නසක් විඳිද්ද එයයි වේදනාවේ තියෙන ආස්වාදය. කුමක්ද වේදනාවේ ආදීනවේ? වේදනාව නිසා යම් වේදනාවේ අනිත්‍ය වීමක් වෙනස් වෙන ස්වභාවයක් පවතීද, වෙනස් වෙන ධර්මතාවයකට පත්වේද, එයයි වේදනාවේ ආදීනවේ. මොකද ඒ හින්දා දුක් ස්වභාවයක් ඇති වෙනවා. වේදනාවේ නිස්සරණය කුමක්ද? වේදනාව කෙරෙහි පවතින චන්ද්‍රාගය නැති කිරීමයි වේදනාවේ නිස්සරණය. එතකොට එහෙනම් වේදනාවේ නිස්සරණය කියන්නේ කාමසුඛේ නෙමෙයි. වේදනාවේ නිස්සරණය කියන්නේ කාමසුඛේ නෙමෙයි. දැන් බලන්න අද ලෝකේ තියෙන මේ ලෝකේ ඉන්න මිනිස්සු තමන්ගේ ප්‍රශ්නවලට තියෙන විසඳුම කියලා හිතාගෙන ඉන්නේ මුදල්. සල්ලි තියෙනවා නම් ප්‍රශ්න නැහැ කියලා තමයි හිතන්නේ. එතකොට සල්ලි හොයන්නේ කුමක් පිණිසද? සල්ලි හොයන්නේ ඇහැට ලස්සන රූප පෙන්වන්න, කනට මිහිරි ශබ්ද අහන්න දෙන්න, නාසයට මිහිරි සුවඳ දැනෙන්න සලස්සන්න, දිවට රස දෙන්න, කයට පහස දෙන්න. එතකොට මේ මුදල් කියලා හොයන්නෙත් කාමසුඛේමයි. එතකොට මුදල් තමයි අපේ ප්‍රශ්නෙට පිළිතුර කියලා හිතන්නේ සැබෑ නිස්සරණේ දන්නේ නැති නිසා. සැබෑ නිස්සරණේ තමයි වේදනාව කෙරෙහි පවතින චන්ද්‍රාගය දුරු කිරීම. එතකොට සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාව කියන සියලු වේදනාවන් කෙරෙහි පවතින චන්ද්‍රාගය දුරු කරන. මොකද චන්ද්‍රාගය කියන්නේ? ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ බැඳී යන ස්වභාවය. එතකොට කැමැත්ත නිසා ඇති වෙන බැඳී යාම තමයි චන්ද්‍රාගය කියන්නේ. කැමැත්ත නිසා තමයි අපි මේ අපේ ඇහැට, දැන් අපි හිතමු අපිට ප්‍රියමනාප පුද්ගලයෝ ඉන්නවා නම් ඒ පුද්ගලයන්ට තියෙන කැමැත්ත නිසා හේතුන බැඳී යාමක්. අකමැත්ත නිසා වෙන්නේ එපා වීමක්. කැමැත්ත නිසා හේතුන බැඳී යාම. අපිට ඇඳුම් තියෙනවා නම් අපි ඒවට කැමති නම් එතන තියෙන කැමැත්ත නිසා හේතුන බැඳී යාමක්. ඒ වගේම තමයි සැප විඳීමක් ඇති වෙද්දී ඒ සැප විඳීම කරෙහි කැමැත්ත නිසා ඇති වෙන බැඳී යාම නිසායි එතන රාගානුසේ වර්ධනය වෙන මේ පරිසරයක් ගොඩ නැගින්නේ. ඉතින් ඒක නිසා මේක මනාකොට තේරුම් අරගෙන ආස්වාදයේ ආදීනවේ නිස්සරණයක් පවතිනවා කියලා මේ ශ්‍රාවකයා මනාකොට තේරුම් ගන්නවා කියනවා. තස්ස තාසං වේදනානං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං පජානතෝ සෝ අදුක්කම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ සෝ නානුසේසේති. දැන් ආස්වාද ආදීන වේ නිස්සරණය සමුදය අත්තංගමය මනාකොට දන්නවනම් සැප දුක් රහිත විඳීම කෙරෙහි අවිජ්ජානුසය ඇති වෙන්නෙත් නැහැ කියනවා දැන්. එතකොට දැන් ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා දුක් වේදනාව කෙරෙහි පටිඝානුසය ඇති කරගන්නෙත් නැහැ, සැප වේදනාව කෙරෙහි රාගානුසය ඇති කරගන්නෙත් නැහැ. වේදනාවේ ආසාදී ආදීන නිස්සාරණ ගැන හොඳ තේරුමක් තියෙන නිසා සැප දුක් රහිත වේදනාව කෙරෙහි අවිජ්ජානුසය ඇති වෙන්න දෙන්නේ නැහැ. එතකොට මේ කෙනා බොහොම මේ ආරක්ෂිතව සිත පවත්වන කෙනෙක්, සිත ආරක්ෂා කරගන්න කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සෝ සුඛං චේව වේදනං වේදියති විසඤ්ඤුත්තෝ නං වේදියති. ඔහු සැප විඳීම විඳිනවා නම් විඳින්නේ කෙලෙස් එක්ක කලවම් කරගෙන නෙමෙයි සැප විඳීම විඳින්නේ. කෙලෙස් එක්ක කලවම් වෙලා නෙමෙයි. ඒක හරියට නිකන් කලින් අපි ඇහෙන් රූප බැලුවේ දුමක් අස්සේ. දැන් අපිට එතකොට අපිට දුමක් පේනවා, ඇසුත් දනවා, අරකත් ලාවට වගේ තමයි පේන්නේ. දැන් මිශ්‍ර වෙලා නැහැ. කෙලෙස් එක්ක මිශ්‍ර වෙලා නැහැ. දැන් සැප විඳීම විඳිනවා. කෙලෙස් එක්ක කලවම් වෙලා නැහැ දැන් ඒ සම්බන්ධයෙන්. සැප විඳීම විඳිනවා. එතකොට ඒ කියන්නේ සෘතවත් ආර්ය ශ්‍රාවකයා සැප විඳිනවා. වෙනස තමයි කෙලෙසුන් හා කලවම් වෙන්න දෙන්නේ නැහැ. කෙලෙසුන් හා කලවම් වෙන්න දෙන්නේ නැහැ. එයා රසය විඳිනකොටත් නුවණින් සලකමින් විඳින්නේ කෙලෙසුන් හා මිශ්‍ර වෙන්න දෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විතරක් නෙමෙයි මේකේන දුක් විඳීමත් විඳිනවා. දුක්ඛං චේව වේදනං වේදියති විසඤ්ඤුත්තෝ නං වේදියති. දුක් විඳීමත් විඳිනවා. ඒ විඳින්නේ කෙලෙස් හා කලවම් වෙන්නේ නැතුව. කෙලෙස් සමග මිශ්‍ර වෙන්නේ නැතුව දුක් විඳීම විඳින්නේ. අදුක්ඛම සුඛං චේව වේදනං වේදියති විසඤ්ඤුත්තෝ නං වේදියති. සැප දුක් රහිත විඳීමත් විඳිනවා. කෙලෙස් එක්ක දැන් ගනුදෙනුවක් නැහැ. කලවම් වීමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අයං උච්චති භික්කවේ සුතවා අරිය ශාවකෝ විසඤ්ඤුත්තෝ. මේ ආකාරයෙන් තමයි මහණෙනි සෘතවත් ආර්ය ශ්‍රාවකයා සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ කියන්නේ කුමක් එක්කද? ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේහේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි. එතකොට මේ සෘතවත් ආර්ය ශ්‍රාවකයා දැන් කනෙක්ෂන් එක සම්බන්ධතාවය තියාගන්නේ නැහැ කියනවා ඉපදීමත් එක්ක. දැන් ඉපදීමත් එක්ක ගනුදෙනුවක් නැහැ. ඊළඟට ජරා මරණත් එක්ක ගනුදෙනුවක් නැහැ. නැත්තම් හැම වෙලෙම මේ කරන දේවල් වලින් කෙලස් එක්ක ගනුදෙනු කරන්න ගිහිල්ලා තව ඉපදීමක් හදා ගන්නවා අතන. ජරාවටපත් වෙන තව ජීවිතයක් හදා ගන්නවා. වයසට යන තව එකක් හදා ගන්නවා. තව දුකක් හදා ගන්නවා. අසෘතවත් පුතඥයා. සෘතවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒකේන මේ සැප දුක් රහිත කියන විඳින් කෙලස් එක්ක කලවම් කරගෙන විඳින්නේ නැති නිසා දැන් මෙයා ඉපදීමත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් නෙමෙයි. එතකොට මෙයා ඉපදීමට තව දෙන්නේ නැහැ. දැන් ඔන්න තව ඉපදීමක් කියලා ඒ කර්මානුරූප හේතුඵල වශයෙන් ඉපදීම වැඩි කරගන්න කෙනෙක් නෙමෙයි. කිසි සම්බන්ධතාවයක් නැහැ දැන්. ඒ වගේම ජරා මරණ ශෝක වැළපුම් එක්ක ගනුදෙනුවක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අයංකෝ බික්වේ විශේෂෝ. මෙයයි මහණෙනි වෙනස. අයං අදිප්පායෝ. මෙයයි මහණෙනි මෙහි අදහස. අයං නානාකරණං. මෙයයි මේ නානාත්වය ස්වභාවය. මේ දෙදෙනාගේ පවතින නොඑක් ස්වභාවයන් තමයි මේ වෙනස් ස්වභාවය තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළේ. කාගේ වෙනසද? සුතවතෝ අරිය ශාවකස්ස අසුතවා පුතුජනෝති. සෘතවත් ආර්ය ශ්‍රාවකයාගේ අසෘතවත් පුතඥයාගේ පවතින පැහැදිලි වෙනස්කම් දෙක තමයි තථාගතයන් වහන්සේ ඒ දේශනා කළේ. එතකොට දැන් මෙතනදී අපිට තේරුම් ගන්න තියෙන්නේ අසෘතව පුතඥයා සෘතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ ප්‍රඥාවේ සිද්ධ වෙන දියුණුවක් නිසා. ඒ කෙනාගේ දියුණුවක් තිබිය යුතුමයි. දැන් අපිට තේරෙනවානේ මේ අසෘතව පෘතජන භාවයට වඩා සෘතවත් ආර්ය ශ්‍රාවක භාවයේ උසස් තැනක තියෙන්නේ. අසෘතව පෘතජන හිතන විදිහට වඩා සෘතවත් ආර්ය ශ්‍රාවකයා හිතන විදිය බොහොම උසස්. අසෘතව පෘතජනයාට දුක් වේදනාවක් දැනෙද්දි ගැටෙන විට සෘතවත් ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාවට ගැටෙන්නේ නැහැ. අසෘතව පෘතජනයාට කායික වේදනාවයි මානසික වේදනාවයි දෙකම තියෙද්දි සෘතවත් ආර්ය ශ්‍රාවකයාට තියෙන්නේ කායික වේදනාව විතරයි. ඊළඟට අසෘතවත් පෘතජනයා දුක් වේදනාවට විසඳුම වශයෙන් කාමසුඛේ පිළිගනිද්දි සෘතවත් ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාවට විසඳුම වශයෙන් කාමසුඛේ පිළිගන්නේ නැහැ. ඒකට හේතුව සෘතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා කාමසුඛෙන් එහාට ගිය විසඳුමක් වේදනාවෙන් ගැලවෙන්නට තව තියෙනවා. ඊළඟට අසෘතව පෘතජනයා කෙලෙස් එක්ක කලවම් වෙලා සැප වේදනාව විඳින්නේ, දුක් වේදනාව විඳින්නේ, උපේක්ෂා වේදනාව විඳින්නේ. නමුත් සෘතවත් ආර්ය ශ්‍රාවකයා කෙලෙස් එක්ක කලවම් වෙලා සැප විඳින කෙනෙක් නෙමෙයි. සෘතවත් ආර්ය ශ්‍රාවකයා කෙලෙස් එක්ක කලවම් කරගෙන දුක් විඳින කෙනෙක් නෙමෙයි. ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා කෙලෙස් එක්ක කලවම් වෙලා සැප දුක් රහිත විඳීම විඳින කෙනෙක් නෙවෙයි. අශ්‍රුත පෘතජ්ජනයා ඉපදීම එක්ක ගනුදෙනු කරන කෙනෙක්. එයා හැම වෙලාවෙම මේ භවයේ ඉපදීමක් තව තව හදලා දෙන කෙනෙක්, බෝ කරන කෙනෙක් ජාතිය. අශ්‍රුත පෘතජ්ජනයා ජරා මරණ සකස් කරන කෙනෙක්. අශ්‍රුත පෘතජ්ජනයා ශෝක වැළපුම් දුක් දුම්නස් හැඬීම් වැළපීම් ඇතිවන තවත් අවස්ථා හද හද ඉන්න කෙනෙක්. අශ්‍රුත පෘතජ්ජනයා දැන් අපිට ඕනේ හැඬීම් වැළපීම් ආයි නැතිව තියෙන. නමුත් අශ්‍රුත පෘතජ්ජන භාවයේ ඉඳගෙන නම් කටයුතු කරන්නේ එයා නොදැනුවත්වම හදන්නේ තවත් හඬන දවසක්. දැන් ආයි ඉපදෙනවා කියන්නේ අම්මෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා. ඒතර අම්මා තාත්තා මැරෙන මැරෙද්දී හඬන්න වෙන දවස ආයි තමන්ට ලැබෙනවා. දැන් බලන්න මේ ජීවිතේ අම්මා තාත්තා මැරිද්දී ඇඬුවා නම් මේ ජීවිතේ තව උපතක් අපි පතනවා කියන්නේ ආයිත් අපි අම්මා මැරිද්දී හඬනවා. තාත්තා මැරිද්දී හඬා වැළපෙනවා. ඊළඟට ගිය ජීවිතේ ස්වාමියා හෝ බිරිඳ මරණයට පත් වෙද්දී හඬා වැළපුණා නම් තවත් ජීවිතයක් ලැබුණට පස්සේ විවාහ වුණොත් ස්වාමියාගේ මරණය ඇස් දෙකෙන් දකින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් බිරිඳගේ මරණය ඇස් දෙකෙන් දකින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දෙන්නටම දරුවෝ ජීවත් වෙලා ඉද්දී ඒ අය දාලා මැරල යන සිද්ධ වෙනවා. සමහර අය ඉන්නවා දරුවන්ගේ මරණය ඇස් දෙකෙන් දකින්න සිද්ධ වෙනවා. දරුවන්ගේ මරණය. එතකොට බලන්න මේ නැවත නැවතත් අශෘතවත් පෘතජ්ජන භාවයේ තුල ඉඳගෙන කෙලෙස් එක්ක ගනුදෙනු කළොත් අපිට නැවත හදලා දෙන්නේ හඬන වැළපෙන දවසක්. ඊළඟට පපුවේ අත ගහමින් හඬා වැළපෙන දවසක්. දුක දරා ගන්න බැරුව කලන්ත දාන දවසක්. අශෘතවත් පෘතජ්ජානි ජන භාවයේ ඉඳගෙන නැවත අපි සකසනවා. මරණයට පත් වෙන තව ජීවිතයක් අපි හදා ගන්නවා. වයසට පත් වෙන තව ජීවිතයක් හදා ගන්නවා. දැන් බලන්න ගිය ජීවිතේ සතෙක් වෙලා හරි, දෙයියෙක් වෙලා හරි, මිනිසෙක් වෙලා හරි, පෙරේතෙක් වෙලා හරි, යකෙක් වෙලා හරි ඉඳලා නාකි වෙන්න ඇති අපි. අපි තුන් වයසට ගිහිල්ලාමයි මැරුණේ කියලා. නාකි වෙලා දුක් විඳලා දත් වැටිලා කන්න බැරුව ඇඳේ ඉඳලා කෙඳිරි ගඟා ඉඳලා මැරුණා. දැන් ඉතින් මේ ජීවිතය ලැබුණාට පස්සේ තටු ගසාගෙන උඩ පැනගෙන මහා ලොකු දෙයක් ලැබුණා වගේ කෑ ගහගෙන ඉන්නවා. හැබැයි ආයි ලැබිලා තියෙන්නේ මොකක්ද? ආයිත් ලැබුණේ ලෙඩ ඇඳකට යන දෙයක්. ලෙඩ ඇඳකට යන ශරීරයක්. නැවතත් ලැබුණේ වැටෙන දත් ටිකක්. නැවතත් ලැබුණේ නොපෙනී යන ඇස් දෙකක්. නැවතත් අපිට ලැබිලා තියෙන්නේ අපිට උස්සන්න ඕන වෙනකොට උස්ස ගන්න බැරි අතක්, උස්ස ගන්න බැරි වෙන දවසක් එන අතක්. නැවතත් අපිට ලැබිලා තියෙන්නේ අපිට යම් දවසක අවිද්දවන්න බැරි වෙන ඇඟක්. නැවත අපිට ලැබිලා තියෙන්නේ ඇඟ ඇතුලෙන් නොයේක් ලෙඩ හැදිලා උන වකුගඩු අයින් කරනවා. ඊට පස්සේ උන මේ පෙනහළුවල ප්‍රශ්න, උන බඩවැල්වල ප්‍රශ්න, උන ගර්භාෂයේ ප්‍රශ්න. ආයිත් ඒ වගේ ජීවිතයක් ලැබිලා තියෙන්නේ. එතකොට බලන්න මේ ජීවිතේ මෙච්චර දුක් විඳිද්දී අශෘත පෘතජ්ජන ජනයාගේ ස්වභාවය තමයි තවත් මේ වගේම එකක් පතනවා. ඒක නේද වෙන්නේ? දැන් මෙච්චර දුක් විඳින්දී දුක දැනෙනවා. මේ බඩ දනවා ඉන්න බෑ, ඒ තරමට බඩේ වේදනාව. ඊළඟ කොන්දරි දෙනවා, වකුගඩුවල වේදනාව, පපුවේ දෙනවා, හන්දිපත්‍රේ දෙනවා, ඉන්න බෑ වේදනාව. ඒ අතරේ ආයිත් පොඩි සැනසෙල්ලක් ආව ගමන් නැවතත් පතනවා මේ වගේම උපතක්. ඒක හරියට අර කිසෙල් ගස් තෝරනවා වගේ වැඩක්. එක කෙහෙල් ගහක් පතුරු ගහගෙන යනකොට ඒකේ අරටෝ නැහැ කියලා තේරෙන විටත් නැවත අපේක්ෂාව තියෙන්නේ තව කෙහෙල් ගහක්. ඒ කෙහෙල් ගහත් පතුරු ගහගෙන යනකොට අරටුවක් නැහැ කියා තේරෙද්දිත් නැවත අපේක්ෂාව තියෙන ඊළඟ කෙහෙල් ගහ පතුරු ගහන්න. එතකොට මේ ස්වභාවය පවතින්නේ අශෘතවත් පුතඥයා තුලයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ කල්පනාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන් ඒකයි ওই ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙලා කෙනෙක් කියන්න පුළුවන් අපි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක අපි දැම්ම නිවන් දකින්නේ අපි සුගතිත් පොඩි රවුමක් ගහලා තමයි නිවන් දකින්නේ කියලා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක එහෙම හිතන්නේ නැහැ. ඔන්න තෝරගන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නිවන කල් දාන කෙනෙක් නම් නෙවෙයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒකට හේතුව තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සැප විඳින විට දුක් විඳින විට සැප දුක් රහිත විඳින් විඳින විට කෙලෙස් එක්ක මිශ්‍ර වෙලා නෙමෙයි විඳින්නේ. ඒ නිසා එයාට මේ නන්දනවනේ කියලා 아무ත දෙයක් බලන්න ඕනේ නැහැ. ඒ නිසා එයාට දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ලස්සන ප්‍රාසාදයක ඉන්න ආසාවක් නැහැ. ඒකට හේතුව එයා කෙලෙස් එක්ක මිශ්‍ර වෙලා නෙමෙයි විඳින්නේ. ඒ නිසා ඉපදීමත් එක්ක ගනුදෙනුවක් නැහැ. ජරා මරණත් එක්ක ගනුදෙනුවක් නැහැ. ශෝක වැළපුම් එක්ක ගනුදෙනුවක් නැහැ. ඉපදීමත් එක්ක ගනුදෙනුවක් නැත්තම් එයාගේ අපේක්ෂාව තියෙන ඉපදෙන්න නෙමෙයි. එයාගේ අපේක්ෂාව තියෙන ඉපදීම නැති කරන්නයි. ඉපදීම නැති කරන අපේක්ෂාවෙන් ඉන්න කෙනාට කරගන්න බැරි වෙලා ඉපදුනොත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය. නමුත් උපත අපේක්ෂා කරන්නේ නැහැ. දැන් අපිට උපත අපේක්ෂා කරන්න දෙයක් නැහැ. දැන් සෝතාපන්න ඵලයට පත් වෙන අදිෂ්ඨානෙන් ඉන්න කෙනාට ලැබෙන අතුරු ඵලයක් තමයි සුගති ජීවිතවල හත් පාරක් ඉපදෙන්න පුළුවන්. එතකොට සුගති ජීවිතවල හත් පාරක් ඉපදෙන්න කියලා හිතාගෙන සෝතාපන්න වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ආ උපත කෙරෙහි ගනුදෙනුවක් තියාගෙන සෝතාපන්න වෙන්න හදන්නේ. උපත කෙරෙහි ගනුදෙනුවක් තියාගෙන දැන් දවස් දෙකකට වගේ කලින් එක්කෙනෙක් ওই ධර්ම සාකච්ඡාවකට ඇවිල්ලා කිව්වා ස්වාමීනි එතකොට මේ සෝතාපන්න වුණාට පස්සේ සුගති ජීවිතේ මනං උපදින්නේ ආයි මිනිස් මේ සතර අපාය යන්නේ නැත්තම් සෝතාපන්න වුණාට පස්සේ ඉතින් ආත්මහතක් යනකම් හොඳට උපරිම විදියට සැප විඳින්න පුළුවන් නේද කියලා ඇහුවා. ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයා හිතන හැටිවත් මේ අසෘතවත් පෘතජන හිතට තේරෙන්නේ නැහැ. සෝතාපන්න ශ්‍රාවකයා හිතන හැටි තේරෙන්නේ අසෘත පෘතජ්ජනයට. සෝතාපන්න ශ්‍රාවකයා සුගති ජීවිතේ දකින්න හැටි විඳින හැටි අසෘත පෘතජ්ජනයා සුගති ජීවිතේ දකින්න හැටි විඳින හැටි දෙකක්. ඒක සමාන නැහැ. දැන් බලන්න මේ ජනවසබ දිව්‍ය පුත්‍රයා අනේපිඩු සිටුතුමා දිව්‍ය ලෝකවල ආයුෂත් එක්ක ගන්නකොට දැන් ඊයේ රාත්‍රියේ මරණයටපත් වුණා. මෙන්න අද රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා. දිවි ලෝකේ බලලවත් වෙනවද? තප්පර ගන්න දිවි ලෝකේ ඉන්නේ නැති. ඒ ආයුෂත් එක්ක බලද්දි. මෙන්න දිවි ලෝකේ ඉපදුනා දෙවියෙක් කියලා තේරුම් ගන්න වැඩි කාලයක් යන්නේ නැතුව ඇති. අනිත් පැත්තට මෙන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ජේතවනේ වන්දනා කළා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කිව්වා. එතකොට බලන්න මේ සෝතාපන්න ශ්‍රාවකයා මේ භවයත් එක්ක ගනුදෙනු කරන ආකාරය හරි වෙනස්. හරි පුදුමාකාරයි ගනුදෙනුව. ඒක සිද්ධ වෙන්නේ අවබෝධයත් එක්ක යා ඇලෙන්නේ මේ සැප වේදනාවට. ඒකට හේතුව යා කෙලෙස් එක්ක නෙමෙයි ඒක විඳින්නේ. යා දුක් වේදනාවට ගැටෙන්නේ නැහැ. කෙලෙස් එක්ක නෙමෙයි ඒක විඳින්නේ. උපේක්ෂා වේදනාවට මුලා වෙන්නේ නැහැ. කෙලෙස් එක්ක නෙමෙයි විඳින්නේ. එතකොට ඒ කෙනාට දිව්‍ය ලෝක කාම සම්පත්තිය කියලා 아무තු දෙයක් යාට අදාළ වෙන්නේ නැහැ. ඒකයි මේ ජීවිතේ වෙනස, මේ ජීවිත දෙකේ වෙනස. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපේ හිත ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ හිතපු හැටියට කල්පනා කරන්න. දැන් බලන්න අපිට දුක අපිට මේ කොච්චර වර්ධිනවද කියන්නේ. දැන් අපි හිතමු අපි මල් ටිකක් පූජා කරන්න කියලා හිතාගෙන ඉන්නකොට ඔන්න මල් ටිකක් අපි ගෙනාවා. ඊට පස්සේ මල් පූජාව කරන්න හදනකොට ඒ මල් වට්ටිය වෙන කෙනෙක් අරන් ගිහින් ඔන්න පූජා කරනවා. දැන් ওই ටිකම ඇතිනේ අපිට ගැටීම ඇති වෙන්න. ওই ටිකම ඇති. මමයි මල් කැඩුවේ. මමයි මල් හේදුවේ. මමයි මල් ගෙනාවේ. මමයි මල් දුන්නේ. මට නෑ මල් ටික පූජා කරගන්න. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සාධාරණිය අසාධාරණේ නෙවෙයි සොයන්නේ. ශ්‍රුතවත්තාරිය ශ්‍රාවකයා කුමක්ද කල්පනා කරන්නේ? ශ්‍රුතවත්තාරිය ශ්‍රාවකයාගේ කල්පනාව තමයි මෙතන තියෙන්නේ. ශ්‍රුතවත්තාරිය ශ්‍රාවකයා දුක් වේදනාවට ගැටෙන්නේ නැහැ. සාධාරණයක් වුණත් අසාධාරණයක් වුණත් දුක් වේදනාවට ගැටෙන්නේ නැහැ. ශ්‍රුතවත්තාරිය ශ්‍රාවකයා සැප වේදනාව තුලින් රාගානුසය වර්ධනය කරන්නේ නැහැ. ශ්‍රුතවත්තාරිය ශ්‍රාවකයා අදුක්කම සුඛ වේදනාවට මුලා වෙන්නේ. එයා ගේන වටිනාම දේ වෙන කෙනෙක් ගිහින් පූජා කරත් එයාට ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට ඒ වගේ හිතක් හදාගන්න එක හරි අමාරුයි. වගේම ඒ හිතේ තියෙන පුදුමාකාර ලස්සනක් වැදගත්කමක් තියෙන ඒ හිතේ. සාමාන්‍ය අසෘත ප්‍රත්‍යජන කල්පනාවන් ගොඩකට වඩා අර විදිහට හිතන කෙනාගේ ජීවිතේ පුදුම සැනසෙල්ලක් තමුන්ට දැනෙනවා. ඒ විතරක් නෙමෙයි, එහෙම හිතලා ඒ වෙච්ච සිද්ධිය සිහි කරද්දී තමුන්ට ආඩම්බරයි. ආඩම්බරයක් ඇති වෙනවා, මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා මට පුළුවන් වුණා මේ අකුසල් හඳුනගෙන අතහරින්න. හැබැයි ඒක හඳුනගන්න බැරි වුණ කෙනාට ඒක සිහි කරද්දී තරහයි. මට ලැබෙන්න තිබ්බ අවස්ථාව අරියා ගත්තා. මට ලැබෙන්න තිබ්බ එක ගත්තා. සිහි කරද්දී තරහයි. කොච්චර තරහක් වෙනවද කියන්නේ? සමහර වෙලාවට ඒකට පලිගන්න හිතෙන ස්වභාවයක් වෙන. ඒක තමයි ගැටෙන ස්වභාවය කියන්නේ. ඉතින් ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතේ මේ වගේ වැදගත් සුන්දර කල්පනාවක් ඇති ශ්‍රුතවත්තාරිය ශ්‍රාවකයෙකුගේ මානසික ස්වභාවයක් ඇති කරගන්න. එතකොට මේක මේ වගේ සුන්දරයි කියලා අපිට තේරුම් ගන්නට ලොකු මංමාවක් නැහැ. තමන් මේක පුරුදු කරලා ඒ தත්ත්වෙට හිත හදාගන්නකම් යන්තම් අපිට මේක තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විස්තර වෙන ශ්‍රාවකයන් හිතපු පතපු ආකාරය ගැන තියෙන තොරතුරු වලින්. දැන් බලන්න සමහර තේරගාතාවල ඒ රහතන් වහන්සේලා හිතපු හැටි ගැන සිහි කරද්දී කියවද්දී ඒක හිතාගන්න අමාරුයි. සාමාන්‍ය මේ මනසක් අල්ලගෙන තියෙන දේවල් එක ගත්තම ඒ රහතන් වහන්සේලා ඊට එහා තියෙන දේවල් අතහැරලා තියෙනවා. ඊටත් එහා තියෙන. දැන් ඒක ගැන බුද්ධ දේශනාවෙත් උපමාවක් තියෙනවා. දැන් සමහර රහතන් වහන්සේලා ඉන්නවා. ඒ රහතන් වහන්සේලා අතහැරලා තියෙන්නේ රත්තරම් පිගානක්. ඒ රහතන් වහන්සේලා අතහැරලා තියෙන්නේ මාලිගාවක්. ඒ රහතන් වහන්සේලා අතහැරලා තියෙන්නේ බොහොම දිව්‍යමය සලුපිලිහා සමාන වස්ත්‍ර. ඒ රහතන් වහන්සේලා අභිනිෂ්ක්‍රමයත් එක්ක අතහැරලා තියෙන්නේ මේ මිනිස් ලෝකේ බොහොම රූමත් කාන්තාව අතහැරලා විලා තියෙන්නේ. නමුත් සමහර අය ඉන්නවා එයාට අතහැර ගන්න බැරි මේ පෝසිලේන් ප්ලාස්ටික් මේ යකඩ පිගාන. දැන් අපේ පිගානේ අමුද්‍රව්‍ය ගැන හිතලා බලන්න. මේක පෝසිලේන්ද, සෙරමික්ද, ප්ලාස්ටික්ද, චයිනීස්ද, වීදුරුද? අන්න ඒකයි අපිට අතහැර ගන්න බැරි. අභිනිෂ්ක්‍රමණය කරද්දී ඒ රහතන් වහන්සේලා මහා මාලිගා අතහැරියාන සේවකයොත් එක්ක අපිට අතහැර ගන්න බැරුව තියෙන මේ ඉස්සර දොරයි පිටිපස්ස දොරයි ජනේල දෙකයි කාමර හතරයි තියෙන ගේ. ඊළඟට සමහර රහතන් වහන්සේලා අභිනිෂ්ක්‍රමණය කරද්දී මහා වස්ත්‍ර ගොඩක් කසී සලු ආභරණ මේ ඔක්කොම අතහැරියා. අපිට අතහැර ගන්න බැරි අපේ චේම් පොටයි රෙද්දයි හැටි. බලන්න එතකොට කොච්චර එහාට ගිය දෙයක් අතහැරලා තියෙනවද කියලා. සමහර රහතන් වහන්සේලා අභිනිෂ්ක්‍රමණය කරද්දී අතහැරලා තියෙන්නේ ඒ ප්‍රදේශයේම හිටපු රූමත්ම කාන්තාව බිරිඳ වශයෙන් ඉඳලා එයාම අතහැරලා ගිහලා තියෙනවා. අපිට අතහැර ගන්න බැරුව ඉන්නේ යන්තම් පොදකට තෙමිච්ච ගමන් සුරුස් ගාලා මේ හෙම්බිරිසාව හැදෙන පාන්දරට කැහැ කැහැ ඉන්න ඈනුන් යවන කෙස් ගැලවි ගැලවි වැටෙන කෙනෙක්. එතකොට බලන්න කොච්චර වෙනසක් තියෙනවද කියලා හිතේ. ඒ හිතේ වෙනස ඒ මට්ටමට හැදිලා තියෙන්නේ ඒ අය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් හිතේ විශේෂ භාවයක් ඇති කරගත්ත නිසා. ඒ විශේෂ භාවයේ පින්වත්නි අපිට සිහිනයක් නෙමෙයි. ඒක සාක්ෂාත් කරගන්න පුළුවන් දෙයක්. එකම දේ අපි ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපදාව සිටිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපදාව සිටියොත් ඒක සිහිනයක් වෙන්නේ නැහැ. ඒක සැබෑවක් බවට පත් වෙනවා. ඒ සිහිනේ සැබෑ කරගන්නට නම් තමා තවමත් අශෘතවත් පෘතජ්ජන ලක්ෂණ වලින් යුක්තයි කියලා තේරුම්ගෙන අප්‍රමාදී හිතක් ඇති කරගන්න ඕනේ. හිතේ බයක් ඇති කරගන්න ඕනේ. අශෘතව පෘතජ්ජන ලක්ෂණ තාම තියෙනවනේ මට. ඒ නිසා අශෘතව පෘතජ්ජන භාවයෙන් ඉක්මනට මෙදෙන්න ඕනේ මේ ඔක්කොටම කලින්. සමහර අය මේ නේව සංඥා නාසඤ්ඤායතන ගැන ප්‍රශ්න අහන්නේ. හැබැයි අශෘතව පෘතජ්ජන භාවයේ තාම නිදහස් වෙලා නැහැ. තමුන් දන්නෙත් නෑ අශෘතව පෘතජ්ජන භාවයේ නිදහස් වෙලා නැහැ කියලා. ඉතින් ඒකටයි මේ ධර්මයේ තියෙන එක හඳුනගන්න. තේරගාතා හොඳට කියවන්න. තේරගාතා වල තියෙනවා ඒ ආර්ය වූ මනස තුල පවතින සුන්දරත්වය. ඊළඟට මේ දැන් බුදුරජාණන් වහන්සේ අපිට දුන්න ආදර්ශමත් චරිත හතරක්. භික්ෂුන් වහන්සේලාට නම් සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා. භික්ෂුණීන්ට නම් කේමා උප්පලවන්නා රහත් මෙහෙණිවරු. උපාසකයාට නම් චිත්ත ගෘහපති හත්තාලවක උග්ග වගේ. ඊළඟ උපාසිකාවන්ට නම් කුජ්ජුත්තරා නන්දමාතා වගේ අය. එතකොට මෙතන තියනවා අපි නගා සිටිය යුතු ශ්‍රාවක චරිතයක් වෙනුවෙන් තියෙන ආදර්ශයක්. දැන් අපි ගත්තොත් මේ කුජ්ජුත්තරයි නන්දමාතයි කියලා කියන්නේ දෙන්නම දුක් විඳ දෙන්නෙක්. නන්දමාතාගේ පුතත් නැති වෙනවා, ස්වාමියත් නැති වෙනවා. පුතාවල්ලන් ගිහින් මැරුව විතරක් නෙමෙයි ස්වාමියා යකෙක් වෙලා තිසරහට එනවා. ඒ වුණාට අනාගාමී ශ්‍රාවිකාවක්. ඒ යකාටවත් බය නැහැ. පුතා ගැන කල්පනා වෙද්දි දුකකුත් නැහැ. ධ්‍යාන සමාපත්තිය වලට යන්න පුළුවන්. ගිහි ජීවිතේ ප්‍රශ්න වුණා කඩාවැටුණා කියලා හඬා වැළපුණු කෙනෙක් නෙමෙයි. ඒ වගේම දෙවිවරුත් උදව් කරනවා, දන්පැන් දෙන්න ස්වාමීන් වහන්සේලා පවා සම්බන්ධ කරලා දෙනවා. ඉෂ්ට දේවතාවරු එළියට හිටියේ මේ වෛශ්‍රවණ දෙවියන් වගේ ප්‍රබල දෙවිවරු. කුජ්ජුත්තර සේවිකාවක්, දාසියක්. කුජ්ජුත්තර තමයි සාමාවතීට ධර්මය කියා දුන්නේ. දැන් අපි අහලා තියෙන්නේ සාමාවතී ඇතුළු 500ක් මේ අන්තපුර කාන්තාව මාලිගාව ඇතුළේ ගිනිබත් වුණා කියලානේ. කුජ්ජුත්තර කොයි දිටි? කුජ්ජුත්තර දැන් බලන්න, කුජ්ජුත්තරගෙන් ධර්මානුශාසනාව ලැබපු සාමාවතී ඇතුළු පිරිසත් ඒ මොහොතේ අනාගාමි වෙනවා. කුජ්ජුත්තරත් සමහර වෙලාවට ඔය අතර ඉන්නේ නැති. එතකොට බලන්න කුජ්ජුත්තර මරණයට පත් වුණා කියලාද ප්‍රසිද්ධ වුණේ සාමාවති මරණයට පත් වුණා කියලාද? සාමාවති. එහෙනම් මේ රජමැදුරේ අන්තපුර ස්ත්‍රීන් අතරේ එදායින් පස්සේ රැජින වගේ ඉන්න තිබ්බනේ කුජ්ජුත්තරට. ඇයි සාමාවතිව දනගස්සලා බණ කියපු කෙනේ? හැබැයි එහෙම දෙයක් ප්‍රකට වුණාද ඊට පස්සේ? ඊට පස්සේ ප්‍රකට වුණේ සාමාවතිගේ චරිතේ. එතකොට බලන්න තමන්ගේ ප්‍රතිරූප ඉස්සරහට දාගන්න නැතුව ඒ අලුයට කුජ්ජුත්තරගේ මිනිය සැඟවිලා ගියා. හොයන් ඒ සිද්ධි ප්‍රකට වුණේ මොකද උනේ කියලා. ඒ තරම් නිහතමානී ධර්මයේ තුල කැපී පෙනෙන පිරිස අතර කැපී පෙනෙන්නේ නැති ධර්මයේ තුලින් උතුම් ජීවිතයක් උපදවාගත් ශ්‍රාවිකාව. එතකොට මේ ගුණ ධර්ම නෙමෙයිද අපි ඇති කරගන්න තියෙන්නේ? චිත්ත ගෘහපති බලන්න බොහොම ප්‍රඥාවන්තයි. ස්වාමීන් වහන්සේලාට දානි පූජා කරන්නේ ධර්ම සාකච්ඡාව කරලා ඉවර වෙලා. සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේලාට උත්තර දෙන්නත් බෑ චිත්ත ගෘහපති අහන ප්‍රශ්න. මේ සංයුක්ත නිකායෙම තියෙනවා චිත්ත සංයුක්තය කියලා. චිත්ත ගෘහපති සමහර අහන ප්‍රශ්නවලට ඉසිදත්ත ස්වාමීන් වහන්සේව තෝරලා දෙනවා. මේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. ඒ සමහර තේර භික්ෂූන්ට මේ ගැටළු වලට පිළිතුරු දෙන්න බෑ. ඒ තරම් ප්‍රඥාවක් ගිහි කෙනෙකුට තිබ්බා ඒ කාලේ. ඊළඟට ඒ අයගේ ආශ්චර්ය අද්භූත ලක්ෂණ තිබ්බා. බුදුරජාණන් වහන්සේ පව පිළිගත්ත සමහර ඒවා. එතකොට මේවා ගිහි අය තුළ පවතින දේවල්, තිබ්බ දේවල්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපේ ආදර්ශයේ බවට පත් කරගන්න ඕනේ, නිදර්ශකයේ බවට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රාවක චරිත හතර. මේ ශ්‍රාවක චරිත හතර ගිහි උපාසක උපාසිකාවන් වශයෙන් ඉලක්කේ තියාගෙන එතෙන්ට යන්න වැඩ ටික හදාගත්තා නම් කාලයක් යනකොට තමුන් එතන ඉන්නව දකින්න පුළුවන්. නැත්තම් තමුන්ගේ මනස තියෙන්නේ වෙන වෙනත් අය වගේ වෙන්න නම් මේක ඇති වැඩක් නැහැ. දැන් මොකද දැන් අපේ ගොඩක් දෙනෙක් හිතන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ කුජුත්තරා වගේ, නන්ද මාතා වගේ, චිත්ත ගෘහපති වගේ, හත්තාලෝක වගේ වෙන්න නෙමෙයි හිතන්නේ. හිතන්නේ මම තමයි ඊළඟට සභාපති වෙන්නේ යෝන් සභාවේ. මම තමයි ඊළඟ ලේකම්තුමිය යෝන් සභාවේ. මම තමයි ඊළඟට සංවිධායක මණ්ඩලයට යන්නේ කියලා හිතේ තියාගෙන ඉන්නේ. ඒතර බලන්න කොච්චර මේ පල්ලෙහාද ඒ ඉලක්කේ තියෙන්නේ කියලා. එතකොට අපි ඉලක්කේ තියෙන්න ඕනේ එතන නෙමෙයි, උපකාර කරන අතරේ, උපස්ථාන කරන අතරේ, කටයුතු වලට උදව් දෙන අතරේ අපේ ඉලක්කේ තිබිය යුත්තේ භාගතුන් වහන්සේ වදාළ ශ්‍රාවක චරිතය අපි තුලින් මතු කර ගන්නටයි. අපි තුලින් හිතේ සතුටක් ඇති කර ගන්න ඕනේ. දැන් බලන්න නිකන් හිතලා බුදුරජාණන් වහන්සේගේ මේ යුගයේ ලය මඩලින් උපන් ශ්‍රාවක දරුවෙක් බවට පත් වෙලා මට මේ ඉතිරි ටික කාලේ ගත කරන්න තියෙනවා නම් කියලා හිතෙනවා නම් කෙනෙක්ට. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියටයි මං එන්නම් පිරිනවන් පාන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයටයි මගේ ශ්‍රාවකත්වය අයිති. එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට අයිති කෙනෙක් විදියටයි මා ඉතිහාසගත වෙන්නේ. එතකොට අපේ ජීවිතයේ තිබිය යුත්තේ ඒ ගෞරවය නේද? සාස්ෘන් වහන්සේගේ ශ්‍රාවකයා බවට, සැබෑ ශ්‍රාවකයා බවට පත් වෙලා ඉලක්කේ සම්පූර්ණ කරගන්න පුළුවන් නම් අපේ ජීවිතේ සිහිනේ බවට පත් විය යුත්තේ ඒකයි. අපි අත් නොහැර යුත්තේ ඒකයි. අපි දියුණු කරගත්තේ කරගත්තුත්‍යයි. ඒ තුළින් තමයි අපිට මේ ජීවිතේ මේ මුළු ලෝකෙම සිහිපත් කරන ජීවිතයක් බවට පත් කරගන්න තියෙන්නේ. නැත්තම් අපි මැරිලා ගියාට පස්සේ අපි ඇටකට්ටක් දිහා දෙවි කෙනෙක් තියා අමනුෂ්‍යක සමායට හැරිලා බලන එක නෑ. හැබැයි නික්ලේසී කෙනෙක් පිරිනිවන් පෑවොත් එයාගේ ඇට සැකිලි ටික පවා අරන් ගිහිලා වඳින්න පිරිසක් ඉන්නවා. එයාගේ ඇට සැකිල්ල පවා වටිනවා මේ ලෝකෙට. නික්ලේසී නම් කෙලෙස් සහිතව පිරිනිවන් පා මේ මරණයට පත්තුණු කෙනෙක්ගේ ඇට සැකිල්ල වටින්නෙත් නැහැ, ජීවිතේ වටින්නෙත් නැහැ. අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණ මතයක්, ඒ කාලේ කවුරු හරි සෝතාපන්න වෙලා මැරුණා කිව්වොත් එහෙම ඉන්න ශ්‍රාවකයෝ නිග්‍රහ කරනවා. අයියෝ එයා සෝතාපන්න වෙලාද මැරුණේ? ගණන් ගන්නෑ සෝතාපන්න වෙලා මැරුණා කිව්වොත් එහෙම. ගණන් ගන්නෑ කියලා දන්න නිසාම ඔක්කොම මහන්සි ගත්තේ රහත් වෙන්න. එතකොට සෝතාපන්න කෙනාව ගණන් ගත්තේ නැත්තම් සෝතාපන්න හිතන්නේ වෙන්න හිතන්නේවත් නැතුව දිවි ලෝක යන්න හිතාගෙන ශ්‍රාවකයව ගණන් ගත්තද ඒ කාලේ? එහෙමයි ඉන්නත් නැතුව ඇති ඒ කාලේ. ඒ නිසා තමයි ඒ කාලේ ලක්ෂ ගානක පිරිසක් දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකිය වශයෙන් බිහි වුණේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේත් අපිට ඔය අවවාද දීලා තියෙනවා. පරිනිබ්බාන සූත්‍රයේ අපරිහානීය ධර්මවල අරහත්ත්වයට පත් වෙනකන් තෘප්තිමත් වෙන්න එපා කිව්ව ලැබෙන දේවල් වලින්. අරහත්ත්වයට පත් වෙන කලින් ලැබෙන දෙයක් තමයි රැස් කරන පින. අරහත්ත්වයට පත් වෙන කලින් ලැබෙන දෙයක් තමයි රැකගත් සිල්පදේ. අරහත්ත්වයට පත් වෙන කලින් ලැබෙන දෙයක් තමයි උපදවාගත් ධ්‍යාන හතර. අරහත්ත්වයට පත් වෙන කලින් ලැබුණ දෙයක් තමයි සෝතාපන්න මාර්ගඵලය. ඒ තෘප්තියට පත් වෙන්නේ පාගියවා. අරහත්ත්වයට පත් වෙන කලින් ලැබෙන දෙයක් තමයි අනාගාමි ඵලය. ඒත් සෑහීමකට පත් වෙන්නේ පාගියවා. අරහත්ත්වයට පත් වීමත් එක්ක නික්ලේශී භාවය තියෙනවා. අන්න සතුටට පත් වෙන්න. ඉතකන් ඒ කෙනා තවමදි කියලා හිතාගෙන ඉස්සරහට යන කෙනෙක්. දැන් බලන්න අපේ මානසිකත්වයේ තියෙන ඊට ගොඩාක් පහළ තියෙන සමාධියක ලාවට එකක් ආපු ගමන් එයාට ඊට වඩා දෙයක් නැහැ. රටේ ලෝකෙ හැමතැනටම කියනවා. පත්තරෙත් දානවා. මාධ්‍යටත් කියනවා. එච්චරයි එයාට තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ අරහත්ත්වයෙන් සංසිඳින්න. එතකොට අපේ ශ්‍රාවකත්වය ඉලක්ක විය යුත්තේ එතෙන්ට. එතෙන්ටයි ඍජු මාර්ගය කියා කියන්නේ. ඉතින් ඒ නිසා ඍජු මාර්ගයේ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරලා මේ අසෘතවත් පෘතජන භාවයෙන් නිදහස් වෙලා මේ අපි තුල වේදනාවත් එක්ක කිඳා බසින මේ හුල් පහරින් සදහටම නිදහස් වී ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයේ තුල පරිපූර්ණත්වයට පත් වෙලා මේ ගෞතම බුදු සසුන තුල අමා නිවනින් නිවී සැනසෙන්නට අපි සියලු දෙනාට වාසනා උදා වේවා. සාදු සාදු සාදු. විවේක කාලය.